Kau Singhui Yatat Nikita Bangsa Kita. අයිබෝවන් මහා සිංහල යටත් විජිත වංශ කතාව කියන්නට අපි නැවතත් සජීවී ලෙසම EAP ඇදිරිසිංහ මැදිරියට පැමිණ සිටිනවා. මෙතන සිට සෑම සඳුදාවකම රාත්‍රී 10ට මේ රටේ පුරවැසියන්ගේ මාතෘ භූමියේ ඉතිහාස සංගායනාව පවත්වන්නට අප සියලු කටයුතු සූදානම් කොටගෙනයි සිටින්නේ. මීට බොහොම කාලයකට ඉහත අපි බලංගොඩ මානවයාගේ සිට ශ්‍රී වික්‍රම රාජසිංහ නැමැති මානවයා දක්වා ලංකාවේ රාජ්‍ය දේශපාලනික සමාජ ආගමික සංස්කෘතික ඉතිහාසයේ කැටිකොට ඔබ සමග සාකච්ඡා කළා. ඉන් සෑහෙන කාලයකට පස්සේ ගිය සතියේ සඳුදාවේ අපි අපේ අභිනව මහා සිංහලයේ වංශ කතාවේ යටත් විජිත වංශ කතාව කියන්නට ආරම්භ කළා. මහා සිංහලයේ වංශ කතාවේ යටත් විජිත යුගය. යටත් විජිතය මහා සිංහලයක්ද? මහා සිංහලයේ යටත් වූ පසු තවදුරටත් අපට ඒට ආඩම්බරයෙන් මහා සිංහලයයි කියන්නට පුළුවන්කම ලැබුණාද? අපේ අධ්‍යාත්මිකව, කායිකව, දේශපාලනිකව, සමාජීයව ක්‍රමක්‍රමයෙන් අපි අපේ මහා සිංහලකම කැටිකට ගත්ත හැටි, සුළු කොට ගත්ත හැටි, සංකෝචනය කොට ගත්ත හැටි, යටත් විජිත මානසිකත්වයට පත් වෙච්ච හැටි 1948 අප නිදහස ලබන විට ඒ නිදහස කුමක්ද යයි පිළිගන්නට නොහැකි තරම්ම අපි අපේ අධ්‍යාත්මය යටත් විජිත දූවිලි වලාවෙන් වසා ගත්ත හැටි ඒ ඛේදජනක ඉරණම් කතන්දරයේ ශාස්ත්‍රීයවත්, ජනශ්‍රුතිකවත්, පුරාවිද්‍යාත්මකවත්, සාහිත්‍යයිකවත් ඔබට දක්වන්නට තමයි මෙතැන් සිට අප සූදානම් වෙන්නේ. ඔබ දන්නවා මහා සිංහලයේ වංශ කතාවේ ඉතිහාස කතාව. අපි ඔය මෙතන කිව්වා වගේ මෙතැන් සිට අවුරුදු 40,000කට පෙර පමණ සිටි බලංගොඩ මානවයාගෙන් තමයි අපේ කතන්දරය ආරම්භ කළේ. ඊට පස්සේ අපි අනුරාධපුර යුගයට පිවිසුණා. අනුරාධපුර යුගයේ සතවර්ෂ 10ක් පමණ අපේ රාජ්‍යත්වය බොහොම ඉහළින් වගා වුණා. ජාත්‍යන්තරයේම පුදුමයට පත් වුණා. ආසියාවේ ආශ්චර්ය බවට ජාත්‍යන්තරයේ පත් කොට ගත්තා. නමුත් ක්‍රමක්‍රමයෙන් අපේ රට පිරිහෙන්න පටන් ගත්තා. විවිධ සතුරු ආක්‍රමණයකට හේතු භූත වුණා. දකුණු ඉන්දීය, චෝල, කේරළ, පාණ්ඩ ආදී ආක්‍රමණිකයින් අපේ රට ආක්‍රමණය කළා. මේ ආක්‍රමණයන්ට අපි ඉතා නිවැරදිව මුහුණ දුන්නා. නමුත් ක්‍රමක්‍රමයෙන් අපේ බලය හීන වෙන්න පටන් ගත්තා. ඒ හේතුවෙන් අනාදිමත් කාලයක් බොහොම රාජශ්‍රී පවත්වපු අනුරාධපුර යුගයේ දමලා අපට පොළොන්නරුව යුගයට පිවිසෙන්නට සිද්ධ වුණා. පොළොන්නරුවේදී අපිට හින්දු බලපෑම් දැඩි ලෙස බලපාන්න සිද්ධ වුණා. අපේ රාජ්‍යත්වයට, සමාජයට, සංස්කෘතියට, භාෂාවට බොහෝ බලපෑම් එල්ල වුණා. ඉන්පසු ක්‍රමක්‍රමයෙන් අප පොළොන්නරුවෙන් දඹදෙණියට, කුරුණෑගලට, ගම්පොළට, කෝට්ටේට අවසාන වශයෙන් අපි මේ සාකච්ඡා කරමින් සිටින කන්ද උඩර රට රාජධානියට අපේ රාජ්‍යත්වය මාරු කරන්නට සිද්ධ වුණා. අතීතයේ මොනතරම් ඌමනාවෙන් රාජ්‍යත්වය රැකගෙන හිටියත්, දේශීයත්වය රැකගෙන හිටියත්, අපේ ඒකච්ඡත්‍ර භාවය රැකගෙන හිටියත් 1505න් පටන් ගත්තා ඌ ඒ රාෂ්ට්‍රකයේ තුල අපට නොඑක් අඩන් තෙට්ටම් වලට භුක්ති විඳින්න සිද්ධ වුණා. අවසාන 1815 දී ගිවිසුමකින් මේ රට එංගලන්තයේ රාජ්‍යත්වයට ලියා දෙන තත්ත්වයට අපපත් වුණා. එහෙම පත් වුණේ කොහොමද? ඇයි එහෙම වුණේ? එහෙම නොවි වෙනත් දෙයක් සිදු වෙන්නට තිබුණාද? මෙන්න මේ ඉතිහාස සාකච්ඡාව පවත්වන්නට අද සිට අප උත්සාහ කරනවා. ඒ නිසා වෙනදා වගේම අපේ විද්වත් මණ්ඩලය මට බොහොම ආඩම්බරෙන් හඳුන්වා දෙන්නට පුළුවන්. අපට පිනක් බවට පත් වෙච්ච යතිවරයන්න් වහන්සේ, උන්වහන්සේ රත්නගම්ම පුරා වඩිමින් වසරාන්තර කාලයක් පුරා ලංකාවේ ඉතිහාසඥයින්ට සොයා ගන්නට බැරිව තිබූ කාරණා පවා සොයා ගනිමින්, ඒවා ඉතිහාසඥයින් සමග ඉතිහාස විද්‍යාව සමග බෙදා හදා ගනිමින්, ජනතාව සමග බෙදා හදා ගනිමින් තවදුරටත් මේ ඉතිහාස පීඨිකාව හරහා වඩිනවා. උන්වහන්සේට අපි ආරාධනා කළා. උන්වහන්සේ පූජ්‍ය එල්ලාවල මේදානන්ද ස්ථවිරයන් වහන්සේ, පර්යේෂණ ශූරී පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද ස්වාමීන් වහන්සේ අද අපේ සාකච්ඡා මණ්ඩපයේ හොබවනවා. උන්වහන්සේට පිං දෙමින් අපි ජාත්‍යන්තර ඉතිහාසයේ මේ මොහොතේ අපට අමතක කරන්නට බෑ. ජාත්‍යන්තර ඉතිහාසය අප හොඳින් කතාබහ කරන්නට මේ සුදුසුම කාලයයි. මේ කාලය තුල ජාත්‍යන්තර ඉතිහාසයේ සාකච්ඡා නොකොට අපේ දේශීය ඉතිහාසය සාකච්ඡා කරන්නට බෑ. යුරෝපීය ඇස මේ යටත් විජිත කරනේ ආසියාවට යොමු වෙච්ච යුගය. ඇයි මේ යුරෝපීය ඇස යටත් විජිත කරනේදී ආසියාවට රතු වුණේ? යුරෝපීය ඇස මෙබඳු තත්ත්වයට පත්වීමට යුරෝපීය ඇස යට තිබෙච්ච මුල් මොනවාද මේවා පිළිබඳ දේශපාලනික විග්‍රහයකට අපිට යන්නට සිටින ශාස්ත්‍රවන්තයා ප්‍රාමාණික බුද්ධිමතා ආචාර්ය ජේ.ආර්.පී. සූර්යප්පරම මැතිඳුන් අද අපේ සාකච්ඡා මණ්ඩපයේ ඔබ වුණා එතුමන්ගේ දැනුමෙන් අද අපේ මහා සිංහල යටත් විජිත වංශ කතාව පෝෂණය වේවි ඒ සමගම මේ යුගය පිළිබඳ ඓතිහාසික සාධක බොහොමයක් නොයෙක් ගැටලු සහගතයි මේ යුගයේ ඉතිහාසයේ ලියවුනේ ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් අතින් වන නිසා දේශජ වූ ඉතිහාසයට දේශීය ඉතිහාසයට නොයෙක් කුඩම්මාගේ සැලකින ලැබුණා. ඒ නිසා දේශීය ඉතිහාසයේ නිවැරදිව සාකච්ඡා කරගත යුතු වෙනවා. යලිත් ඉතිහාසය කියවන්නට ඉතිහාස විද්‍යාව පුරා විද්‍යාව හරහා ගොඩනැගින්නට අපට අවශ්‍ය කරන ප්‍රාමාණික බුද්ධිමතෙක්. ඒ හින්දා අප ආරාධනා කරන සිටියා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උප ඉතිහාස සහ පුරා විද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යනි මහාචාර්ය මාලනී ඇඳගම ගුරුතුමියට අපි ආරාධනා කළා. එතුමියගේ දැනුම සහ පර්යේෂණ අද අපේ මහා සිංහලේ වංශ කතාවට වැදගත් වේවි. එහෙමනම් සියලු කටයුතු සූදානම් අපිට පුළුවන් මහා සිංහලේ යටත් විජිත වංශ කතාව අද සිට අරඹන්නට. අවසරයි මහා සිංහලේ යටත් විජිත වංශ කතාව. මං කල්පනා කළේ අපේ හඳුරුනේ මේ ඊයේපී එදිරිසිංහ මැදිරියේ මෙහෙම ඉඳගෙන අපිට පුළුවන්කම ලැබුණා මේ රටේ නොයෙක් ප්‍රවණතා ඇති කරන්න මේ දේශීයත්වයට ලොකු ප්‍රවණතාවක් හදන්නට මම බොහෝ වැඩසටහන් කොට තිබෙනවා. හැබැයි සූර්යපුර මහත්තයා මං එහෙම මම හදපු ප්‍රවණතා රැලි බවට පත් වෙලා මේ රටේ බොහොම සන්තෝෂජනක කාරණා සිද්ධ වුණා. මං කියන්නේ කිය අපේ හඳුරුනේ මං කොච්චර උත්සාහ කළත් 2002 සිටම මම උත්සාහ කරන එක්තරා ප්‍රවණතාවක් මට තාමත් සකස් කරගන්න බැරුව ගෑනේ. කවුරුත් ඒක තාම අනුගමනය කළේ නෑනේ. මොකද්ද මේ? ස්වාමීන් වහන්සේ නමක් සමග සාකච්ඡාවක් පවත්වනකොට ඒ පූරකවරයා උන්වහන්සේට වැඳ නමස්කාරව මේ සාකච්ඡාව ආරම්භ කරනවා කියන ප්‍රවණතාව හදන්න මම හුඟක් උත්සාහ කරනවා. නමුත් තවමත් එහෙම අපේ වැඩසටහනක අපි එහෙම දකින්නේ නැහැ. මම දන්නේ නැහැ ඇයි ඒ කියලා. මොකද හේතුව ලෝකයේ කිසි රටක පූරකවරයෙකුට මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ හඳුරන්නේ. මුළු ලෝකෙම ඉන්නේ පූජකවරු. අපේ රටේ තමයි පූජ්‍ය පක්ෂයක් ඉන්නේ. ඒ නිසා මේ පූජ්‍ය පක්ෂයට වැඳ නමස්කාර කිරීමෙන් තමන්ටත් ලැබෙන විශේෂ ආනිසංසයක්. මට හැමදාම අපේ හාමුදුරන්ට වැඳලා ඉල්ල මෙතන ඉඳගත්තාම මේ බරපතල සාකච්ඡාව මේ මහාචාර්යවරු සමග පවත්වන්න මට ලොකු ආඩම්බරයක් ලැබෙනවා. ලොකු හයිය හත්තියක් ලැබෙනවා. ඒත් මම මේ උත්සාහ කරනවා තවමත් මේ කවුරුත් මේක අනුකරණය කළේ නැහැනේ හාමුදුරනේ. කවුරුත් තාම මේක මේ ප්‍රවණතාවට එකඟ වුණේ නැහැනේ. බුදුහාමුදුරුව දේශනා කරලා තියෙනවා පූජකෝ ලබතේ පූජං කියලා. පිදුම් කරලා පිදුම් ලබන්න ඕනේ කියලා. දැන් ඔබතුමා මේ පිදුම් කරලා ඔබතුමා පිදුම් ලබනවා. ඒක ලබන්න වාසනාවක් ඔබතුමාට දුන්නා. අනික අයට නෑ. උතන තමයි තියෙන ප්‍රශ්නේ. එහෙම හඳුන්නේ අපේ රටේ පූජ්‍ය සහ පූජක කියන දෙපාර්ශ්වයේ පිළිවෙත අපි හඳුනාගත්තේ ලංගම බස් නිසා. සූර්යපුර මහත්තයා ලංගම බස්වල මේ අර ආසනයක් වෙන් කරනවානේ පූජක පක්ෂයට කියලා මුලින් තිබුණ පූජක පක්ෂයට කියලා. පස්සේ මේ වචනේ නිවැරදි කරන්න ඕනේ කියලා මේ රටේ ලංගම විසින් පූජ්‍ය පක්ෂය කියලා රචනා කරන්න පටන් ගත්තා. මොකද මේ පූජ්‍ය කියලා කියන්නේ පිදුම් ලබන්න. පූජක කියන්නේ පුදන්න. මේ වචන දෙක හරි ලොකු තේරුමක් තියෙනවා ලංකාවේ මේ අපේ බුදුදහමත් සෙසු ලෝකයේ තියෙන සෙසු ආගමත් අතර ගත්තාම පූජ්‍ය සහ පූජක කියලා වචන දෙකක් පැහැදිලිව තියෙනවා. ලංකාවේ පමණයි පූජ්‍ය පක්ෂය වැඩ ඉන්නේ. ඒ නිසායි මම කියන්නේ මේ මෙහෙම වැඩසටහනක් ආරම්භ කරනකොට අපේ ටෙලිවිෂන් වල මේ පවත්වන අපි අනන්තවත් ස්වාමීන් වහන්සේලාව සාකච්ඡාවට භාජනය කරනවනේ හඳුනන තාම සාර ධර්ම වැඩසටහන් අපි හොඳින් දකිනවනේ. ඉතින් අනේ මම බලාපොරොත්තු වෙනවා කවදාද මෙහෙම පූරකවරයෙක් වන්ද නමස්කාර වෙලා ගිහිල්ලා තමන්ගේ ආසනෙ ඉඳගෙන මේ කටයුතු ආරම්භ කරන්න කියලා. හොඳයි. මෙතනින් එහාටවත් එහෙම ප්‍රවණතාවක් හැදේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි අද මේ කටයුතු ආරම්භ කරන්න යන්නේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේගෙන්ම තමයි. ස්වාමීන් වහන්සේ නමකගෙන් අපිට එහෙම ආරම්භයක් ලැබුවාම අපේ රටට අපිට හැමෝටම බොහොම හොඳයි. දැන් අපි කතා කරන්න යන්නේ හාමුදුරනේ 1815. ඕක තමයි අපේ කේන්දරය. අපි ගිය වතාවෙත් ප්‍රකාශයට පත් කළා 1815 වෙනි තමයි අපි මේ සාකච්ඡාව ආරම්භ කරන්න කියලා. නමුත් 1815 කිව්සෙන් අපිට මතක් වෙන්නේ සූර්යපුර මහත්තයා මේ 15 ගිව්සුම. ඔය ගිව්සුම ගැන අපි හොඳට ඉස්සරහට කතා කරමු. අපේ මාලනී ඇඳගම මහාචාර්යතුමිය ඉන්නවා. මම එතුමියට දැනුම් දුන්නෙම අපි අද මේ ගිව්සුම සාකච්ඡා කරන්න ඕනේ කියලා. මේක අපි සංසන්දනය කරමු ලෝකයෙන් තවත් ගිව්සුම් එක්ක සූර්යපුර මහත්තයාගෙන් උදස් ලබාගෙන. නමුත් හඳුරන්නේ මේ ගිව්සුම මේ ගිව්සුමෙන් පටන් ගන්න පුළුවන්. මේ ගිවිසුම අහම්බයක්ද? මේ ගිවිසුමට පාදක වෙච්ච දේශපාලනික පරිසරයට තා අපිට අවුරුදු 30 40 50 60ක් එහාට යන්න වෙනවා නේද? මේ ගිවිසුම යනු නිලමේවරු කරන ලද පාවාදීමකි නිලමේවරුන්ගේ බලලෝභය නිසා සිද්ධ වෙච්ච ක්‍රියාවලියක කියලා සුද්ධෝ ඉතිහාසයේ ලිව්වා තමයි. අපි දැනටත් ඒ කටපාඩම් කරනවා තමයි. ඒ කිසියම් වූ සත්‍යක් නැත්තේවත් නොයි. නමුත් මේ ගිවිසුමට පාදක වෙච්ච මහනුවර රාජ්‍යත්වයේ ඉතිහාසයේ පොඩ්ඩක් අපි රිවර්ස් කරලා ගන්න ඕන නේද අපේ හඳුරුනේ. ඔව්. ඇත්ත වශයෙන්ම ජැක්සන් ඇන්තනි මහත්මයා මේක ඉතාම දීර්ඝව කතා කළ යුතු මාතෘකාවක් වුණත් ලැබී තිබෙන කාල පරාසයේ හැටියට ඉතාම සංක්ෂිප්තව අපි කතා කළොත් අපිට පේනවා දැනට සාමාන්‍ය පිළිඅරගෙන තියෙන මතය හැටියට 1505 දී පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කළා. ඊට පස්සේ ලන්දේසීන් ලංකාව ආක්‍රමණය කළා. ඊට පස්සේ තුන්වෙනි යුරෝපා ජාතිය හැටියට ඉංග්‍රීසීන් ලංකාව ආක්‍රමණය කළා. ලංකාව ආක්‍රමණය කළා මුහුදුබඩ ප්‍රදේශ එක්තරා ප්‍රමාණයකට මේගොල්ලන් පාලනයට නතු කරගත්තා. ඊට පසු මේගොල්ලන්ව බැලුවා මේ සිංහල රාජ්‍ය අවුරුදු දහස් ගණනක් තිස්සේ අපරාජිතව තිබුණු මේ සිංහල රාජ්‍ය එංගලන්ත අධිරාජ්‍යයට යටත් කරගන්න මේගොල්ලෝ බැලුවා. මේ බලන බැල්මේදී ඒ අයට පෙනී ගිය ප්‍රධානම කරුණක් වශයෙන් පෙනුණා අපේ රටේ සිංහල ජනතාවත් ආගමත් සමග බැඳී තිබෙන ශක්තිය. සිංහල පරම්පරාවල ගම නගරය රාජ්‍යත්වය ඒ වගේම නිලමේවරු අධිකාරම්වරු මේ සියලු දෙනාම අතර ඇති බැඳී තිබෙන මේ ආගමික සංස්කෘතික ශක්තිය මේගොල්ලන්ව තේරුම් ගත්තා. ඒ තේරුම් අරගෙන මම හිතන්නේ මේ කාරණය අපේ ඉතිහාසයේ මේ යුගය පිළිබඳව මතු කරලා නැහැ. මේ බැඳීම විච්ඡේදනය කරන්ද නන් වැදෑරුම් විදිහේ උපක්‍රම මේ යුරෝපා ජාතීන් යෙදුවා. ඒ සමගම 1815 දී සිංහල රාජ්‍යය වුන් අල්ලගත්තට පස්සෙත් මේ බැඳීම මේ විච්ඡේදනය කරන්නට මේ බැඳීම විච්ඡේදනය කරන්නට වුන් කටයුතු කරගෙන ගියා. ඒ කාර්යයේදී සාසනික වශයෙන් අපට ඇති වී තිබුණු පරිහානිය එක්තරා ප්‍රමාණයකට දුරු කරලා කටයුතු කරන්න පුළුවන් කම ලැබුණා කීර්තිශ්‍රී රාජසිංහ රජුරන්ගේ කාලයේදී නැවත ලංකා උපසම්පදාව පිහිටුවීමේ කාර්යයේදී නැවත වරක් මේක ප්‍රතිස්ථාපනය කරලා ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් මේ වන විට මේ බටහිර ජාතීන්ගේ සංස්කෘතිය සහ ඔවුන්ගේ භාෂාව සහ ඔවුන්ගේ සිරිත්විරිත් විශේෂයෙන් මද්ද්‍රව්‍ය භාවිතයේ වැනි ක්‍රියා නිසා මේක වැඩි දුර ගෙන යන්නට පෙර ආතුවම හුඟක් දුරට අඩපණ වෙච්ච ශක්තත්වයක් අපිට දකින්නට ලැබෙනවා. මේක සවිස්තරව සාකච්ඡා කළ යුතු සාධක සහිත සාකච්ඡා කළ යුතු කරුණක් මම කියන්නේ. අපි මේක සාකච්ඡා කළා. නමුත් මම මේ ප්‍රවිෂ්ටියක් හැටියට මම සඳහන් කළේ අපි 1815ට කලින් පොඩ්ඩක් ඒ පසුබිම සාකච්ඡා කරලා සිටිය යුතුයි කියලා. මම ඔබ වහන්සේව වෙහෙසටපත් කරන්නේ නැහැ. අපි තා එක්කම එතනදී මම කැමති සූර්යප්‍රරු මහත්තයාගෙන් අහගන්නට පෙර දැන් අපේ හාඳුරු කියපු මේ ආසියාතිකයන්ට මේ බැල්ම හෙලීමේ කටයුත්ත ඇයි මේ ඉංග්‍රීසි ජාතීන් ඉක්මන් උනේ? ඔතන ප්‍රංශය කියලා වර්ගයකුත් ඔතන තියෙනවා. එහෙනම් ප්‍රංශයට යටත් වෙන්න යටත් කරගන්නට පෙර වහාම එංගලන්තයේ විසින් ආසියාව යටත් කරගන්නට දැරූ පැත්ත පිළිබඳව මම සූර්යපුර මහත්තයාගේ කට අවශ්‍ය ගන්නම් තව මොහොතකින්. මම ඊට කලින් අපේ මහාචාර්යතුමිය වෙත යොමුවන්නේ දැන් වෙලාවක හිතන මහාචාර්යතුමියනි මට මේ කතාව කොහෙන්ද පටන් ගන්න කියලා අපේ හාමුදුරනේ. අපි හිතමු වීරසුන්දර බණ්ඩාරගේ පුතා කොනොප්පු බණ්ඩාර විමලධර්ම සූර්යදේශ රජ වෙච්ච තැන සිටමත් මේ රාජ්‍යත්වයේ හීනමානය තිබුණා. බණ්ඩාරවලියෙන් බිහි වෙච්ච කෙනෙකුට රජකම් කළ හැකිද? එහෙනම් මේ රාජ්‍යත්වය ස්ථාවර කරගන්නට මලබාරෙන් කුමාරියක් ඇඳවාගෙන ආවිත් ඒ කුමාරියගේ කුසින් බිහි වෙච්ච දරුවා රාජශ්‍රීර පැමිණීමේ රජලේහ තනාගත හැකිය කියලා මිත්‍යාවකුත් සකස් වෙන පටන් ගත්තා. ඉතින් අපි තවත් එච්චර ඈතට යන්න ඕනේ. අපි මුලදම සූර්ය රජුලන් ඉඳලා වෙනරත් රජුරෝ දේවිමුල ධර්ම සූර්ය දේවින රාජසිංහ දක්වා අපි සාකච්ඡා කරලා තියෙනවා. ආපහු මට දැනෙනවා නරේන්ද්‍ර සිංහ රජුලන් කාලෙදි කියෝචින් 1739 නරේන්ද්‍ර සිංහ රජුලන්ගෙන් පස්සේ නරේන්ද්‍ර සිංහ රජුරන්ගේ මලබාර දේවියගේ සහෝදරයා කෙලින්ම ලාංකීය උපතක් නැති ලාංකීය පුරවැසි භාවයක් නැති මේ මලබාරයේ ඉගෙන බිහිවෙච්ච කුමාරයා නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ දේවියගේ සහෝදරයා විජේරාජ සිංහ නමින් රජ කරපු තැන සිට ඕන්න මේ රජමාලිගාව ඇතුළේ මේ සංසිද්ධිය සිද්ධ වුණාය කියලා. ඒ නිසා එතෙන් සිට මේ පිටට අපි සැකවින් කතා කරගෙන ආවොතින් මේ මහාචාර්යතුමියනි ප්‍රධාන වශයෙන්ම නිලමේවරු සහ රාජ්‍යත්වය අතර ඇතිවෙච්ච ගැටලුවට මේ විජේරාජ සිංහ, කීර්තිසිංහ රාජ සිංහ, රාජාධිරාජ සිංහ, ශ්‍රී වික්‍රම රාජ සිංහ කියලා කියන මලබාර රජවරු බලපෑවනි. අන්න ඒ පිළිබඳ කිසියම් මතකයක් අපි එමුකෝ 1818ට පෙර. ඔව් දැන් 1839 ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍ර සිංහ රජුරුවන්ගේ අභාවයෙන් පස්සේ රාජ්‍ය උරුමය දෙන්න පුතෙක් හිටියේ නැහැ. ඒක නිසා දැන් ඊළඟට ඇත්තටම මේ වෙලාවේ අපේ දේශීය රාජ්‍ය උරුමය සම්බන්ධයෙන් බැලුවහම අපිට ඒ රජුරුවන්ගේ දෙවෙනි බිසවකගෙන් ලැබිච්ච බණ්ඩාරවලියෙන් ආව උනම්බේ රාළ කියලා කුමාරෙක් හිටියා. නමුත් අපේ රදළ ප්‍රභූවරු අතර තිබුණු මතභේදය අනුව, ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තිබුණු එකිනෙක අතර තිබුණු ගැටුම අනුව මේ උනම්බේ කුමාරයා රජ වෙනවට මේ අය කැමති වුණේ නැහැ. උනම්බේ කුමාරයා බිහි වුණේ මොනරවිල කුමාරිහාමි කෙනෙකුගේ කුසින්. එතකොට මොනරවිල පරම්පරාවට රාජ්‍යත්වය යනවට පිළිමෙතලා වේලා කැප්පටි පොළොලා හැලේ පොළොලා කැමති වුණේ නැහැ. කැමති වුණ නැති නිසා අවසාන වශයෙන් අනිවාර්යයෙන්ම කරන්න සිද්ධ වුණු දේ තමයි, එහෙම නැත්නම් මේගොල්ලන්ට එකමුතු වෙන්න බැරි වෙච්ච නිසා වෙච්ච දේ තමයි අර නායක රජ පෙළපතේ තිබුණු රාජ්‍ය උරුමය පිළිබඳ ප්‍රතිපත්තිය අනුව විසවගේ රජුරුවන්ගේ විසවගේ සහෝදරයාට රාජ්‍ය උරුමය ලැබීම. ඉතින් අන්න එතනින් තමයි රාජාධි රාජසිංහ මුලින්ම නායකර පෙළපතේ රජ වෙන්නේ. ඒතර නායකර පෙළපත එහෙම රජ වුණාට පස්සේ නැවත මේ බණ්ඩාරවලියට බණ්ඩාරවරුන්ට එහෙම නැත්නම් අපේ රදළ ප්‍රභූවරුන්ට රාජ්‍ය උරුමයක් අවස්ථාවක් උදා වුණේ නැහැ. මොකද ඊළඟට ඇත්තටම උරුම කුමාරවරු බිහි වුණේම නැහැ. නායකර පෙළපතෙනුත් ආවේ හැම වෙලෙම ආවේ අර රජුරුවන්ගේ බිසවගේ සහෝදරයා රජ වීම තමයි සිද්ධ වුණේ දිගින් දිගටම. සූරපුර මහත්තයා අනේ වචනතුල සමාන වෙන්න පොඩ්ඩක් පොඩි මේ සූරපුර මහත්තයා හැමදාම මේ මං අහගෙන තියපු ඔබතුමාගේ දේශනාවල මේ අපේ අම්මාවරුන්ට දරුවන් බිහි කරන්න ඕන දැන් ඉතින් කීකේ බොහොම උපදෙස් දෙනවානේ. දැන් බලන්නකෝ අපේ හාමුදුරනේ දැන් මේ මලබාරයෙන් මෙච්චර මහන්සියෙන් නැව්වල ගිහිලා වඩම්මගෙන එන මේ කුමාරිකාවන්ට දරු පල නැහැනේ. මේ කිසිම කෙනෙකුට ඒගොල්ලන් දරු පල නොදෙච්ච නිසානේ මේ සහෝදරයන්ට දෙන්න සිද්ධ වුණේ. දිගින් දිගටම රජ වුණේ මිත්‍රවගේ සහෝදරයා නරේන්ද්‍ර සිංහට දරුවෝ නේ. ඔව් නරේන්ද්‍ර සිංහගේ. අපේ නරේන්ද්‍ර සිංහේ අඩුවක් කියන බෑ ප්‍රමාද. නරේන්ද්‍ර සිංහට මොනරවිල කුමාරී හාමිට දාව දරුවෙක් හිටියා. ඔව්. හැබැයි මේ මෙහෙ ඔය මලබාරෙන් ගේන කුමාරියන්ට දරුවෝ නෑ. ඊගාවට විජේරාජ සිංහට නෑ. ඊට පස්සේ කීර්ති රාජ සිංහට නෑ. ඊට පස්සේ රාජාදි රාජ සිංහට නෑ. රාජාදි රාජ සිංහට කුමාරිවරු 5 දෙනෙක් ගෙනාවා මලබාරේ. 5 දෙනාගෙන් එක්කෙනෙකුට දරු පල නැහැ. ඉතින් අපේ රජ පෙළපත අපේ කිරීට නැති වුණේ රජ වෙච්ච උන්ගේ නපුස්සක භාවය නිසා. හැබැයි අපේ රදළ රදළ ප්‍රභූවරු එකට එකතු වුණා නම් ඒ වෙලාවේ දැන් කොනප්පු බණ්ඩාර රජ වෙලා. ඒ කියන්නේ කොනප්පු බණ්ඩාර බණ්ඩාරවලියේ. ඔව් මේ වීරසුන්දර බණ්ඩාරගේ පුතා. ඔව්. කොනප්පු බණ්ඩාර රජ වෙලා විමල ධර්මසූරිය නමින් හැබැයි ඒත් පොඩි එතන මේ පොඩි සැකයක් වගේ තිබුණා මේක මේ බණ්ඩාරවලියෙන් ආව කුමාරයෙක් රජ වීම ප්‍රමාණවත්ද කියලා. ඒ නිසා ශ්‍රී වික්‍රම විමල ධර්මසූරිය රජු කළේ අර කුසුමාසන දේවිය විවාහ කරගත්තා. කුසුමාසන දේවියට තමයි ඒ වෙනකොට රාජ්‍ය උරුමය තිබුණේ. ඒ කියන්නේ කරල්ලියද්දේ බණ්ඩාරගේ දෝනියක්. නේ අර සේනාසම්මත වික්‍රමබාහුගේ ඉඳලා ගොඩනැගිච්ච මහනුවර රාජ්‍යත්වයේ අවසාන රජුරු කරල්ලියද්දේ බණ්ඩාර. කරල්ලියද්දේ බණ්ඩාරගේ දෝනියන්ද තමයි කුසුමාසන දේවි. කුසුමාසන දේවි පෘතුගීසින්ට බාර දුන්නම පෘතුගීසින් විසින් දෝන කත්තිනා නමින් බෞද්ධීෂ්ම කරලා යනු හැදුවා. එතකොට කුසුමාසෙන් දේවිය විවාහ කරගත්තාම එතන ඉඳන් ඒ රාජාවලිය නැවත රාජාවලියක් බිහි වුණු විදිහට නව රාජාණ්ඩු නව රාජවංශය බිහි වුණු විදිහ තමයි එතන ඉඳන් ආවේ. එතකොට ඒක නිසා දැන් මේ අවස්ථාව වෙනකොට මේ රාජාධිරාජ සිංහ රජුරෙන්ගේ අවසාන කාලයේ වෙනකොටත් මේ බණ්ඩාරවලිය කෙනෙක් රජ වෙන්න උවමනාවක් තිබුණාට විශේෂයෙන් පිළිමතලා වගේ අයට රාජත්වයට පත් වෙන්න පුළුවන්කම තිබුණා, දක්ෂකම තිබුණා, හැකියාව තිබුණා, බලතල තිබුණා. නමුත් අර අපේ රදල පරම්පරාවට ඒ ප්‍රභූවරුන්ට එකතු වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ අයට ඒකමතිකව අපේ කෙනෙක් රජකමට පත් කරගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි පිළිමතලාවට සිද්ධ වුණේ කන්දසාමි කුමාරයාට රාජ්‍ය භාර දීලා ශ්‍රී වික්‍රම රාජසිංහගේ මේ අවුරුදු 18 තරුණයා රජ කරවලා පිළිවෙතලාවේකින් බලාපොරොත්තු වුණා. ඇත්තටම තමන්ට ඕනේ වෙන තමයි සිංහල රදළ ප්‍රභූවරුන් ඕනේ විදියට, රටේ නායකින් ඕනේ විදියට මේ රාජ්‍ය කරගෙන යන්න පුළුවන්. උදේ හරියටම හරි දැන් සූරප්පුරු මහත්තයා පිළිමතලාවේට රජ වෙන්න අවශ්‍යකම තිබුණා නම් තිබිච්ච හොඳම තැන තමයි රාජාජී රාජසිංහ රජුරුව වාසල ඇතුලේ තිරිහංගබඩාවේ මේ මිය පරලෝ ගිහිල්ලා. එතකොට පිළිමතලාවේ එතාම මේ මිය ගිය බවක් නොදක්වා එයා ඇවිල්ලා කියනවා රජුරුව පස්සෙන්ද රාත්‍රියේ 9ට පමණ මිය ගිහින් තියෙන්නේ. මොකද පස්සෙන්ද උදෙත් එයා කියනවා රජුරුව තාම බොහෝම අසාධ්‍යව වැඩ ඉන්නවා. එනිසා රජුරුව දැනුම් දුන්නා මේ කන්නසාමි කුමාරයාව රජ කරවන්න කියලා. එනිසා කන්නසාමි කුමාරයා රජ වෙනවට කවුද කැමති කියලා මේ රජවාසලට කැඳවපු ජනතාවගෙන් විමසුවලු. ජනතාව ඔක්කොම කැමති වුණාලු කන්නසාමි කුමාරයා රජ වෙනවට. එයාගේ නැකත් ශාස්ත්‍රය හොඳයිලු. පෙනුම හොඳ, බොහොම හොඳ විශාල පෙනුමක් තුන අරු 18 තරුණයා බොහොම ලස්සන පෙනුමක් තිබුණලු. එනිසා ජනතාව කැමති වුණාලු. දැන් එතනත් අර මහතරතුමේ කිව්වා වගේ පිළිමතලාවේට ශක්තියක් තිබුණේ නැහැ. මමයි රජුරුව. මෙන් පස්සේ මමයි රජ කියලා මේ රාජ්‍යත්වයට පෙනී සිටින්න එතුමන ශක්තියක් තියෙනවා. හඳුන්නේ එතන දැන් ඕක පිළිබඳව මේ පොඩි කතාවකුත් තියෙනවා. කන්නසාමි රජ කිරීම පිළිබඳව දැන් රාජාධිරාජ සිංහගේ මරණය සිද්ධ වෙච්ච එක පිළිබඳව පොඩි අප්‍රකට පුවතක් තියෙනවා. දැන් ඔතන මේ රාජාධිරාජ සිංහ රජුරුවන්ගේ විසෝවරු 4 දෙනෙක්ද 5 දෙනෙක්ද 5 දෙනෙක් හිටියා. එයින් මේ අග විසෝව හිටියේ මල්වත්තේ වාසලේ. මල්ලත්තේ වාසලේ අගබිසවයි එයාගේ අම්මයි නවත්තලා රජුරෝ නිතර එහෙ යන්නේන සිරිතක් තිබුණා. මේ වකවානුවේදී මේ මල්ලත්තේ වැඩකටයුතු ගොඩක් තිබුණු නිසා පිළිමතලාවේ අධි මහාධිකාරමටත් නියම කරලා තිබුණා මල්ලත්තේ වැඩකටයුතු නිසි පරිදි කරවන්න. මේ නිසා සිද්ධ වුණේ රජුරුවන්ගේ බිසවත් සමග අනියම් සම්බන්ධතාවයක් පිළිමතලාවේ ඇති වුණා. දවසක් රජුරෝ මේ ඒ මාලිගාවට යනකොට කන්නසාමි කුමාරයා පොඩි ළමයා කාලේ තරුණ ගැටවර වයස කාලේ මේ අතේ තිබුණ බස්තමක්. මේ බස්තම කාගේද කියලා අහුවාම මේක අධිකාරම් අත්තගේ බස්තම කියලා කිව්වා. ඒකම රජුරෝ මෙයාට කිව්වා කවුරු මේ කඩුව තියාගෙන කවුරු හරි මෙතෙන්ට ඇවිල්ලා කවුද කියලා අහපුවාම උත්තර නොදුන්නොත් තුන්වන වර දක්වා අහලත් උත්තර නොදුන්නත් මේ කඩුවෙන් අහලා මරන්න කියලා. එහෙම තිබියදී එහෙම තියෙන වකවානුවේදී දවසක් රජුරෝ ගියාම කන්නසාමි ඇව්වා කවුද කියලා උත්තරයක් දුන්නේ නැහැ. රජුරෝ නිකන් තැතිගත්තා. දෙවෙනි වරත් ඇහුවත් තැතිගත්තා. තුන්වෙනි වරත් ඇහුවත් තැතිගත්තා. එතෙන්දී කන්නසාමි කලේ මොකද කඩුව ඇදගෙන ගැහුවා රාජාධිරාජසිංහ රජුරෝ මැරුණා. මැරුණාට පස්සේ කන්නසාමි කුමාර විසව ඇවිල්ලා බලලා මේ මෙයා රජුරුව බව දැනගෙන ලොකු බයකට පත් වෙලා කන්නසාමි කුමාරය පිළිමතලාවේට මේ පණිවිඩය කිව්වා. පිළිමතලාවේ දුවගෙන ඇවිත් මොකද කළේ අර රජුරුවන් කැපිලා වැටිලා තිබුණු එක රජුරුව දැන් යනකොට මේ මාලිගාවට යනකොට බෝගහක් තියෙනවා. බෝගහේ අත්තක් තියෙනවා. ඒ අත්ත උඩින් අසුපන්නල තමයි යන්නේ. දැන් ඒ යනකොට දැන් පිළිමතලාවේ කලේ අර මල සිරුර ගෙනල්ලා මේ බෝවත් යටින් තිබ්බා. අස්වැයගේ ඇඟේ ක්ලේ ටිකක් ගෑවා. එහෙම කරලා කඩුවත් එතන දාලා රජුරංගේ මල සිරුරක් දාලා අස්වැය ලෙහුවා. අස්වැය ගියා ස්ථාලේටම. ගියාට පස්සේ උදේ දැක්ක මේ ලේ මේ වෙලා තියෙනවා. පස්සේ අධිකාරමත් දුවගෙන ඇවිල්ලා මොකද කියලා බලලා රජ මේක එකතු කරලා තියලා මාලිගාවෙන් තියලා රජුරුව මැරිලා කියලා දැන් මේ අර බෝවත්ත උඩින් පනිනකොට රජුරුවන්ගේ දෙලක දෙල වැටුණයි කියලා කියන්නේ මේක කලේ. ඊට පස්සේ කන්නසාමිට කිව්වා මම කොහොම හරි ඇතා උඹ ළඟ දන ගස්වන්නම් ගිනහල්ලා උඹ රජ වෙනවා මා කියන හැටියට පාලනය කරනවාද කියලා පොරොන්දු කරගත්තා. ඔව් අත්ත කියන හැටියට මං සේරම කරනවා, තව වර ප්‍රසාදයක් දෙනවායි කියලා කන්නසාමි ප්‍රකාශ කළා. එයින් පස්සේ තමයි ඇද්ගව්වට ගිහිල්ලා මහාධිකාරම කිව්වේ උඹට මං දෙන්නම් මේ තෑගි භෝග උඹ කොහොම හරි උපක්‍රමයෙන් මේ කුමාරයා ළඟ මේ මේ කන්නසාමි ළඟ දනගස්සෝපන් යතා කියලා මගුල්ලතා සරසලා ගිහිල්ලා උපක්‍රමශීලීව මල්ලත්තර ගිහිල්ලා කුමාරයා ඉදිරියේ මේ කන්නසාමි ඉදිරියේ දනගස්සෙව්වා. ඒ දනගහුවට පස්සේ තමයි සේරම ඒකච්ඡන්දයෙන් සම්මත කළේ කන්නසාමිව රජකමට පත් කරන්න කියලා. ඒ වගේ උපක්‍රම ටිකක් තිබුණා. ඒ වගේ එහෙම ජනකතා මුගකුත් හැදෙනවා. දැන් ඔය වගේ මගුල්ලතා දනගහපු කතා ගැමුණු කුමාරයාටත් තියෙනවා. දෙවිලි පරාක්‍රම බාරජුනටත් තියෙනවා. මට සමාවසර වෙන්න ඕනේ අපේ සූරපිරු මහත්තයාව නිස්සබ්දව තියාගත්තට එතුමාට කතා කරන්න බොහොම කාරණා මෙතන තියෙනවා. නමුත් අපිට ප්‍රධාන පාලක මැදිරියටත් ඉඳ හිට ගොඩ වෙන්න තියෙනවානේ සූරපිරු මහත්තයා දෙතුන් වතාවක්. අපි පොරොන්දුක් වෙනවා ප්‍රධාන පාලක මැදිරියට ගොඩ වැඩි ආපහු එන විට සූරපිරු මහත්තයාගේ යුරෝපීය කතන්දරය අවසන්නට මම සූදානම් ඉන්නවා කියලා. අපි එහෙනම් ප්‍රධාන පාලක මැදිරියට ගොඩ වැඩි යමු. මහා සිංහලේ යටත් මිජිත වංශ කතා. සූරපිරු මහත්තයා මම මේ අපේ සුබදපාල සිල්වා ශූරින්ගේ මරාසාද් නැමැති නාටකේ රඟපෑමනේ. දැන් මරාසාද් නැමැති නාටකේ ජෝන් පෝල් මරා චාලට් කෝර්දේ විසින් නාන තටාකයේදී සිරියෙන් එන මිය යනවනේ. මේ 1789 දැන් ෆ්‍රාන්ස් විප්ලවයේ 1789 පස්සේ නැපෝලියන් බොනපාට් කෙනෙක් පහළ වෙලා ෆ්‍රාන්සයේ ලෝකයේ ලොකු බලවතෙක් බවට පත් වෙන්න උත්සාහ කරනවානේ. මෙන්න මේ ප්‍රංශය සහ එංගලන්තය අතර ඇතිවෙච්ච අරෝ ගැටලුව විසඳුම යුද්ධය මේවා මේ ලංකාවට බලපෑව නේද? දැන් ඔය අපි කියන ඉංග්‍රීසි ජාතිය ලංකාවට එන්න කලින් පෘතුගීසි ලන්දේසි ඊළඟට එන්න තිබුණේ ප්‍රංශ. ප්‍රංශකාරයෝ ආවා ගියා. නමුත් ප්‍රංශකාරයට වඩා ඉක්මන් වුණානේ ඉංග්‍රීසිකාරය. මෙන්න මේ ඉතිහාසය පොඩ්ඩක් මතක් කරලා දෙමු. ඔව්. ජැක්සන් මහත්මයා පොඩි ගැටලුවක් තමුනාසේ ආරම්භෙදී මේ අපේ නායක හාමුදුරුවෝත් කිව්වා මේ රාජ්‍යත්වයට පිළිම තලවල ඔච්චර බය වුණේ මොකද? මේ රාජ්‍යත්වය කියන ලේඛනය අවශ්‍යයි. මේක අවුරුදු 10 ගණනක් පෙරදිග මිනිසුන්ගේ හදවතේ තිබුණා රජකමට උරුමකාරයෙක් එන්න ඕනේ. වංශයක් තියෙනවා. වංශයක් තියෙන්න ඕනේ. එතකොට මේ රාජෙක්කෝ චන්ද්‍ර වංශේ එක්ක සූර්ය වංශ කියලා මිනිසුන්ගේ පපුවල තිබුණා. ඒක නොතිබිච්ච නිසා තමයි අපේ කොණප්පු බණ්ඩාරතුමා පස්සේ විරෝධාර්ම වෙලා එතන ඉඳලා එයාටත් පොඩ්ඩක් කරකෙන් උරච්චි කළා. දෝන කතරිනා ගන්ධ සිද්ධ වුණා. දෝන කතරිනායෙන් ගෙනියන්න. ඇයි? මහ ජනතාවගේ හදවතේ පෙරදිග රටවල රාජ්‍යත්වය කියන එක අති පරිශුද්ධ සංකල්පයක් හැටියට. මේක පෙරදිග රටවල පමණක් නෙමෙයිනේ සූර්යපාල. හරි. තමුණාගේ හරි. රොයල්ටි කියන එක ලෝකෙ සෑම තැනම තිබුණා. මේකවල අසදෘෂ වර්ගයය. රොයල්ටි. දැන් එංගලන්තේ පවා අද තමුණාසට කියන්න ඕනේ. මේ මං ගිවිසුම් වලට එනවා ඊගාවට එනවා. එංගලන්තයේ අන්තිම ඉංග්‍රීසිකාරය රජ වුණේ රජ වෙලා මැරුණේ 1603 දී පළවෙනි එලිසබත්. ඊට පස්සේ ආවේ ස්කොට්ලන්තේ පළවෙනි ජේම්ස්. ජේම්ස් කෙන් ඒ ස්ටුවර්ට් පරම්පරාව ඉවර වෙච්චාම ආවේ හැනවර් ජර්මන් පෙළපත. හැනවර් ජර්මන් පෙළපත ඉවර වෙච්චාගේ ඉවර වෙලා ගියාම දැන් ඇවිල්ලා තියෙන්නේ ෆිලිප් කුමාරයා එඩින්බරෝ. එයා ග්‍රීක කාරේ. දැන් ඔය ළමයි ඒව ඔක්කොම කවුරුවක් කියන්නේ. එයා ග්‍රීක කුමාරේ. එතකොට එයාගේ දරුවෝ ටික ඔය චාල්ස්ලා හැම නමුත් ඉංග්‍රීසි කාරයෝ රොයල්ටි කියලා අරගත්තාම අති පරිසුද්ධ පාප් වහන්සේට සලකන සැලකිල්ල රජතුමන්ට බටහිර පෙරදිග රටවන සැලකිල්ල දලයි ලාමාතුමාට තියෙන සැලකිල්ල හිරෝහිතෝ අධිරාජ්‍යයට තියෙන සැලකිල්ල අපේ රජවරුන්ට සැලකිල්ල සාමාන්‍ය දෙයට වඩා උසස්. ඒක තමයි ඔය පිළිම තලාවේ දෙගිඩියාවේ හිටිය අන්තිම මොහොතේදී මම කොහොමද මේක කඩන්නේ? මේක කැඩුවොත් බාරගන්නේද කියන එක මේ තිබුණා. ජැක්සන් මහත්මයා දැන් අපි ඕකෙන් එමු තව තැනකට. මේ ලංකාව 1815 දී ලාම්පුව නිමුණාගේ නිමුණේ නැහැ. අවුරුදු 1500ක. හරියට මේ කාලේ වෙනකොට මේට්ලන්ගේ ආණ්ඩුකාරයා ලංකාවට ඇවිල්ලා පදිංචි වෙලා ලන්දේසි බලකොටු ටික අරගත්තේ 1796/6. එදා ඉඳලා තමයි තිබුණේ. මේක තදිසිය වුණේ එක නෙමෙයි. තමුන්නාන්සට මතක් කළ යුතුයි මම මේක ත්‍රිකුණාමලයේ වරායේ නේවි හවුස් එකේ නාවික මූලස්ථානයේ ලොග් එන්ට්‍රියක් තියෙනවා කෞතුක වස්තුවක් ඇටියෙන. ඒකේ ලියලා තියෙනවා ඒක ආරක්ෂා කරලා තියෙනවා 1776 දී පසුව ඩියුක් ඔෆ් වෙලින්ටන් සාමිවරයා වූ ආත වෙලස්ලි ඊට කලින් එයාගේ සාමාන්‍ය නම. එයා ඉන්දියාවේ හමුදා නායකයෙක් හැටියට බ්‍රිතාන්‍ය හමුදා නායකයෙක් හැටියට ඉඳලා උතෙන්ට ආව ආපහු යනකොට මවිතයටපත් වුණා ලෝකේ ස්වභාවික වරායවල් අතරින් එයා දුටු ප්‍රධානම වරාය මේකයි. මොනම හේතුවක් නිසාවත් මේ ආපසු නොදිය යුතුය. මේ වරාය පාලනය කරන්න ඉන්දියානු සාගරය පාලනය කරයි. මේ වරාය පාලනය කරන්න බෙන්ගාල බොක්ක දිගේත් අරාබි මුහුද දිගේත් ඉන්දියාව පාලනය කරයි කියලා ඒකේ දාලා තියෙනවා. එදා ඉඳලා 1957 දක්වා ඉංග්‍රීසි කාර්යෝක දමලා ගියේ නැහැ. මේක මූලස්ථාන බොහොම වටිනා තැනක්. මේක නාවික බලවතුන්ගේ. ජැක්සන් මහත්තයෝ ඔය කාලේ වෙනතුරු ලෝකේ අගනුවරල් පිහිටුවේ රට මැද්දේ. අනුරාධපුර මැද්දේ, පොළොන්නරුව මැද්දේ, දඹදෙණිය මැද්දේ, මහනුවර මැද්දේ. නමුත් නාවික යාත්‍රා ශිෂ්ටාචාරයේ ආවට පස්සේ කොලම්බස් ගේ වස්කෝ ද ගාමා ගේ නගර විරලාසන්නයට එන්න පටන් ගත්තා. ඒක කොයිතරම් දුරට ගියාද? එදා ඉඳලා බ්‍රිතාන්‍ය යුගය දක්වා බොම්බාය, මැද්‍රාස්, කල්කටා. අයි මුදුරට ගියේ නැහැ. දිල්ලියට ගියේ 1911 දී පාලනේ ස්ථාපිත වුණාට පස්සේ දිල්ලියට ගියේ. එතකොට හොංකොං අල්ලගත්ත අර වෙරළබඩ නගර 69ක් අල්ලගත්ත බටහිරු පීකින් අල්ලගත්ත අන්තිමට. ඒක නෙමෙයි වැදගත් ඒගොල්ලන්ට. ඒ නිසා දැන් අපි එන්න ඕන තැනකට. මෙතුමියත් මට උදව් වෙයි. ලෝකෙ තිබුණා ගිවිසුම්. ජැක්සන් මහත්ය ගිවිසුම් වලට අද වාගේ නෙමෙයි මහා ආගමික ගෞරවයක් තිබුණා. මග්නා කාටා කියලා 1215 මහා ප්‍රඥාප්තිය ලැතින් භාෂාවෙන් මග්නා කියන්නේ ග්‍රේට් චාටර්, කාටා කියන්නේ චාටර් එක. මහා ප්‍රඥාප්තිය ඒක දැම්මා. බ්‍රිතාන්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පාදක වස්තුව තමයි මග්නා කාටා. මග්නා කාටා එක කවද්ද? 1215 අපේ පොළොන්නරු යුගයේ. පොළොන්නරු අපේ රජුරු පරාක්‍රම බාහුව රජුරුනේ. එදා ඉඳලා අද දක්වා සුද්ධෝත්තම වගන්තියක් ඒක. ඉංග්‍රීසියෙන්ගේ සුද්ධෝත්තම වගන්තිය. මට සමාවෙලා අවසර දෙනවා නම් සූර්යපුරු මහත්මයා, මම කැමති මේ ඔබතුමා මේ ගිවිසුම් ගැන කතා කරන්න කලින් මේ අධිරාජ්‍යවාදීන්ට ආසියාව විෂය වුණේ මොකද කියන එක බලන්න. හරි හරි. මම කිව්වේ ඒකයි. එංගලන්තය දැන් පෘතුගීසියා, ලන්දේසියා, ඉංග්‍රීසියා, ප්‍රංශකාරයා මේගොල්ලෝ තරගෙට එතහ ඒට අමතරව මේ මොගල් රාජධානිය ගොඩනැගිච්ච අරාබියානු මේ මුස්ලිම් ඉස්ලාම් අධිරාජ්‍ය මේවා මේ ආසියාවට මේ තරම් ලොබ බැන්දේ ඇයි? මෙච්චර කල් ලෝකේ අධිරාජ්‍ය පිහිටෙව්වේ භූමිය හා භූමියේ වටිනාකම උඩ. කොලම්බස් සහ වාස්කෝ ද ගාමාවට පස්සේ භූමිය නෙමේ භූමියේ ශස්ත්‍රීයත්වයේ පළදාව තමයි ඔයගොල්ලන්ට පෙරුණේ. කොලම්බස් සහ වාස්කෝ ද ගාමා දුටු සෑම මිනිහෙක්, සෑම සතෙක්, සෑම ගහක් රංකාසියක් මෙන් ඔහුට දිස්වන්නේ කියලායි කිව්වේ. කොහොමද මේක රත්තරන් වලට හරවන්නේ? ඒකයි ඒගොල්ලන්ට උනේ. අපේ පුවත් ගහ හැරෙව්වා. මේක අමතක කළා. අපේ ගම්බරිස් වල හැරෙව්වා. යුරෝපේ පඩිගවල තියෙන ගම්බරිස් රටවල. මේ තරම් ගම්බරිස් පළවෙනි නැව වාස්කෝ ද ගාමා ලංක ආසියාවට ඇවිල්ලා කැලිකට් වලට ඇවිල්ලා 1497 ආවේ වාස්කෝ ද ගාමා. අවුරුද්දක් ඉඳලා ගියා. ඔව් 98 අපහු ගියා. ඉතින් 505ට අවුරුදු 5-10 දෙක එනවා එනවා බෙස බීජ දාලා ගියේ. ජැකි ඒ එක එක ට්‍රිප් එකකින් යාට පිට වාණිජ ලාභේ 1.60යි. මුළු යුරෝපිය කිතේ කැවිලා ගියා. මේක නේද අපි හොයාගෙන හිටපු වස්තුව කියලා. ආන් එන්න පටන් ගත්තා. උන්ට භූගෝලීය ප්‍රදේශ නෙමෙයි අවශ්‍ය වුණේ. ඒ ප්‍රදේශවල පළදාව. ඒ නිසා කරාරු සුවඳට පෘතුගීසි කාර්යයා කොළඹට පැමිණියේ කියලායි කතාවට කියන්නේ. ඇත්තටම කියනවා නම් දැන් අපි අධිරාජ්‍යවාදී කියන්නේ මේ යටත් විජිතවාදී යට කියන එකනේ අපි දැන් මේ පටන් ගන්න හදන්නේ. ඒතකොට යටත් විජිතවාදී අධිරාජ්‍යවාදී කියන එකේදී ප්‍රධාන වශයෙන් අදහස් වෙන්නේ බලවත් රාජ්‍ය ඇවිල්ලා අපේ රටවල් අල්ලගත්ත කියන එක. නමුත් මේ මුල් කාලේ එනකොට ඒක රටවල් අල්ලා ගැනීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. එහෙම වෙළඳාම. වෙළඳාම තමයි ප්‍රධානම. පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. සමාගම් වශයෙන් නියාවිත්. ඉතින් පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම තමයි ඉස්සෙල්ලා ලන්දේසියෙන් එනකොට ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම. ඉංග්‍රීසියෙන් ආවේ ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වශයෙන්. ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගම වශයෙන් ඇවිදින් තමයි ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ අල්ලගත්තේ. අතරම ප්‍රධාන්‍ය ආණ්ඩුව කිරීටියෝ ආණ්ඩුව හෝ එහෙම ඒ පැත්තෙන් නෙමෙයි. මේ වෙළඳ සමාගම තමයි ලංකාව අල්ලගත්තේ. පසු කාලිනු තමයි මේක දේශපාලනික ආරම්භණින් අර විජිගීෂාව රටවල් අල්ලා ගැනීම. ඉරණොබසින අධිරාජ්‍ය ලෝකයේ මේ නිරක්ෂේ වටේම හදන්න එහෙම උමනාවක් ඇති වෙන්නේ දෙවනුවනේ. දැන් මාර්කෝ පොලෝ අපි කතා කරන්නේ සූරප්පර මාත්‍ය මාර්කෝ පොලෝ සහිත පිරිසක් අවුරුදු දෙකමාරක් තිස්සේ ගොඩබිමෙන් ඉතාලියේ වැනිසියේ සිට චීනය දක්වා ඇවිදගෙන ආවනේ. ඇයිලා චීනයේ කුබ්ලායි ඛාන් රජුරන්ගේ රාජසභාවේ බොහොම ලොකු එයා තානාපතියෙක් වෙලා හිටියන්නේ. එයා ඊට පස්සේ වැගිලා මුහුදු මාර්ගෙන් ආපහු තමන්ගේ මෞරාඩට ගිහලා ලියන්න පටන් ගත්තනේ. යුරෝපයේම මේ ආසියාවේ තියෙන ආශ්චර්ය මැණික් ගැනද, කුරුඳු ගැනද, ගම්බිරිස් ගැනද මේ සියලු දේවල් දැනගත්තේ මාර්කෝ පොලෝගේ පොතෙන් කියලා. ඒක දැකලානේ ඊට පස්සේ දෙවනුව වුන් මේ පැත්තේ යාත්‍රා කරන්න පටන් ගත්තේ. ආ එනවා අර සුබ ප්‍රාර්ථනා තුඩු හරහා දීස් උන් නැහැ. භාගයක් ගිහිල්ලා අනිත් පැත්තට බර්තෝලමියු ගිහින්. ඊටු ටික ඉතින් එහාට ගියා වස්කෝ ද ගාම. ඒ සියලු කාරණා හේතු කොටගෙන ඕන්න ෆ්‍රැන්සිස් කුදාල්මේදලා, ලොරෙන්සෝ දාල්මේදලා අපේ රටට එන්න පටන් ගත්තා. ඒ වෙන විට මේක දේශපාලනික කාරණාවක් නේ. එතකොට දේශපාල දැන් සූර්යපුර මහත්තයා තරට මහාචාර්යතුමිය හරහා එන්න. වෙළඳ කිවුසුම් වෙනයි දේශපාලනික කිවුසුම් වෙනයි මේ මේ රටේ තියෙන කුළුබඩු ටික අප සමග ගනුදෙනු කරන්නේ. මේ රටේ තියෙන අලි ටික අප සමග ගනුදෙනු කරන්නේ. අපි අස්සය දෙන්නන් ය අපිට අලි දෙන්නය. මේ භාණ්ඩයට භාණ්ඩ වුමාරු කරමින් වෙළඳ කිවුසුම් ගහුවන්නේ. වෙළඳ කිවුසුම දේශපාලනික කිවුසුමක් බවට පත් වුණේ කොහොමද? රයිට්. ජැක්සන් මාත්‍යෝ නුවර මහනුවර රාජධානී රජුරෝ සුවසේ ඉන්නකොට අපේ ඉරණම තීන්දුව කළා යුරෝපයේ. කාරණා තුනකින් එකක් කාර්මික විප්ලවය කියලා එකක් සිද්ධ වුණා 1769. ස්ටීම් එන්ජින් මොකද්ද? වාෂ්ප බල එන්ජින්. වොට්සන් මහත්තයා වොට්සන් නෙමෙයි ජේම්ස් වොට්. ඔව් එයාගෙන් පටන් ගත්තා. ඊට පස්සේ ස්පිනින් ජෙනි කියලා හාග්‍රීව්ස්ගේ එකක්. මොකද ඒ කාලේ එක මිනිහෙකුට රෙද්දක් වියන්න නූල් කටින්න ඕන 6 දෙනෙක්. ඒ 6 දෙනා එක ඒත් මදි අර මිනිහට 6ක් මදි. පස්සේ ඕකේ ස්පිනින් ජෙනි කියලා යන්ත්‍රයක් හදුවා. 16 දෙනෙක් කරපු එක මිනිහෙකුට එන්න පටන් ගත්තා. දැන් ශ්‍රමය නෙමෙයි හිගුණේ, කපු හිගුණේ. කපු යවන්න පටන් ගත්තා ලංකාව. ඊට පස්සේ කපු අවශ්‍ය වුණා, කපු හිගයක් ඇති වුණා. කපු දැරීම සඳහා ප්‍රයාරි මිටියාවතේ කළු නීග්‍රෝ ජාතීන් කෝටි 6කට කිට්ටු ගෙනියන් අදින්න පටන් ගත්තා. මේ කපු ගහ තමයි උන් ඇද්දේ. ඇදලා කපු නොදන්නා වූ රටක් කපු පැලෑටියක් අදත් හැදෙන්නේ ඇංගලන්තේ. ඇංගලන්තේ දෛවයේ තීන්දු කළේ කපු පැලෑටිය. ලංකෂයර් රෙජිමෝල්ටික ලංකෂයර්. ඉතින් ජැක්සන් මං හැරෙව් මේ වෙළඳ ගිවිසුම් දේශපාලන ගිවිසුම් වඩපත් දැන් මම පොඩ්ඩක් ඒක සූර්යපෙරු මහත්මයා කිව්ව විදිහට වෙළඳ ගිවිසුම් එන්නේ තව පොඩ්ඩක් පස්සේ. ඒ කියන්නේ කාර්මික විප්ලවය වැඩි දියුණු වෙලා 1834 50 ගාම විතරනකට තමයි ඔය වෙළඳ ගිවිසුම් ඔය වෙළඳාම කපු වගාව යටත් විජිත වල ඒව නිෂ්පාදනය වැඩි වෙන්නේ. දැන් දේශපාලන ගිවිසුම් වශයෙන් එන්නේ දැන් විශේෂයෙන් ප්‍රංශ විප්ලවයෙන් පස්සේ. ඒ ප්‍රංශ විප්ලවයත් එක තමයි දේශපාලන ගිවිසුම් එන්නේ. එතකොට ප්‍රංශ විප්ලවයත් එක දේශපාලන ගිවිසුම් එනකොට ඒ අන්න එතෙන්දි තමයි දැන් නැපෝලියන් අධිරාජ්‍ය ගොඩනගන්න එහෙම නැත්නම් ෆ්‍රාන්සේ ව්‍යාප්ත කරන්න පටන් ගන්නවා නැපෝලියන්. ඒතොර නැපෝලියන් මේ ෆ්‍රාන්සේ ව්‍යාප්ත කරන්න පටන් අරගෙන ඉස්සෙල්ලාම යනවා ඕලන්දෙට. ඕලන්දෙට කියන්නේ රට ඇතුලේ යුරෝප ඇතුලේ යනවා ඕලන්දයල්. ඕලන්දයල් ගොහම ඕලන්දේශයේ අධිරාජ්‍ය යටතේ ඉඳලා. එයා ආවා මේ උරුමකාරයා වින්ත රජු ඔව් රාජපාලකයා එංගලන්තෙට එංගලන්තදී එංගලන්තෙත් එක්ක මිත්‍රකම් ඇති කරගත්තා. එතකොට දැන් 1802 වෙනකොට 1801 වෙනකොට දැන් මේ යුරෝපයේ තිබුණු යුද්ධ ටිකක් සංසුන් වෙලා එතන අන්න දේශපාලන ගිවිසුමක් ඇති වෙන්න පටන් ගත්තා. ඒ ඇති වෙච්ච ගිවිසුම තමයි ඒමියන්ස් ගිවිසුම 1802. එතකොට ඒ 1802 ඒමියන්ස් ගිවිසුම වෙනකොට තමයි මේ ප්‍රදේශ හුවමාරු කර ගැනීම දේශපාලන වශයෙන් එහෙම නැත්නම් ප්‍රදේශ ආධිපත්‍ය ගොඩනැගීම ප්‍රදේශ අධිරාජ්‍ය ගොඩනැගීම ප්‍රධාන වශයෙන් පටන් ගන්නේ අන්නේ ඒමියන්ස් ගිවිසුමෙන් තමයි. ඒමියන්ස් ගිවිසුමෙන් කරේ මොකද්ද? මේ ඒ වෙලාව වෙනකොට තිබුණු ප්‍රදේශ බෙදාගත්තා. ඕලන්දේ යටතේ තිබුණු ප්‍රදේශ ඉංග්‍රීසියෙන් දුන්නා. එතකොට ඒ වෙනකොට ඇත්තටම නම් මේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ඉංග්‍රීසින්ට අයිති වෙලා ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට අයිති වෙලා තිබුණා. ඉස්සෙල්ලා ආවේ මං කිව්වා ඉස්සෙල්ලා කිව්වා වගේ වෙළඳාම සඳහන් ආවේ. එතකොට ඉංග්‍රීසි පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමට තමයි අයිති වෙලා තිබුණේ. නමුත් 1797 98 අපි පොඩ්ඩක් ඒකත් මතක තියාගන්න ඕනේ. 97 98 මේ සමාගමේ වෙළඳාමට සමාගමේ පාලනයට විරුද්ධව සමාගම වෙළඳාමට ආවට මේ ප්‍රදේශ අල්ලගත්තාම ඒ ප්‍රදේශ පාලනය කරේ සමාගම විසින්. එතකොට මේ සමාගමට විරුද්ධව මුහුදුබඩ ප්‍රදේශල කැරැල්ලක් ඇති වුණා. මෙන්න මේ කැරැල්ල මර්ධනය කරලා ඉවර වෙලා ඒක පරාජය කරලා ඉවර වෙලා තමයි ඉංග්‍රීසි ආණ්ඩුව මේ අපේ රටේ මුහුදුබඩ ප්‍රදේශවල පාලනයට අඳගැහුවා. ආණ්ඩුව අතගැහුවා. ඒ අතගහනකොට තමයි ආණ්ඩුකාරයා ඉස්සෙල්ලාම ලංකාවේ ඉංග්‍රීසි ආණ්ඩුකාරයා වශයෙන් නෝත් ආණ්ඩුකාරයා ඇවිල්ලා. එතකොට 1798 ඉඳලා 1802 වෙනකල් ඒ ටික කාලේ තිබුණේ අපි ඒකට කියනවා ද්වන්ද ආණ්ඩුවක් කියලා. ඒ කියන්නේ සමාගමයි ආණ්ඩුවයි එකට එකතු වෙලා. ද්විත්ව පාලනය. 98 ඉඳලා 802 වෙනකම්. එතකොට දැන් 802 වෙනකොට දැන් අවිනිශ්චිතභාවයක් තිබුණා මේ ලංකාවේ ලන්දේසි ප්‍රදේශයේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ ලන්දේසින තිබිලා ඉංග්‍රීසි සමාගම අල්ලගත්තට මොකද යුරෝපයේ සිද්ධ වෙන සිද්ධීන් අනුව මේක ලන්දේසින්ට ආපහු දෙන්න වෙයිද කියන සැකයක් තිබුණා. ඒ නිසා ඉංග්‍රීසි ආණ්ඩුව මේ ප්‍රදේශයේ කෙලින්ම අල්ලගන්න කැමැත්තක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි අර මේ දෙත්ත සමාගම සහ රාජ්‍ය එතන මේ දැන් මේ නෝත් ආණ්ඩුකාරයට අවශ්‍යතාවයක් තිබුණා නේද එංගලන්තයෙන් නිදහස් වෙලා එයා ලංකාව පාලනය කරන්න ඕන කියන අදහසක් මතුවලා තියෙනවා. ඔව් ඒ කියන්නේ මේ සමාගම් එක්ක ඇති වෙච්ච ගැටලුව 1805 දී පහතරට ප්‍රදේශ ඉංගලන්ත කිරීටයට ඇරත් කරනවා 802 දී. ඒ කියන්නේ ඒමියන්ස් ගිවිසුමෙන් ස්ථිර වශයෙන්ම මේ ප්‍රදේශ ටික එංගලන්ත ආණ්ඩුවට හම්බ වුණාට පස්සේ එංගලන්ත ආණ්ඩුව කිසි බයක් නැතුව ලංකාවේ මුහුදු ප්‍රදේශ එංගලන්ත කිරීටේ යටත් ඉච්ඡාබ්බට පත් කරනවා. හොඳයි. දැන් ඔන්න අපි ගිවිසුමක් ගහන්න යනවා ඊයේ පෙදිරිසිංහ මැතිරියේ සිට මේක නම් වෙළඳ ගිවිසුමක් නෙමෙයි පොඩි ප්‍රචාරක ගිවිසුමක්. ඒ හින්දා මේ අපි කෙලින්ම 1815 ගිවිසුම ගැන කතා කරන්න යමු. ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා කිවිසුමක් අත්සන් කරලා එමු. මහා සිංහලේ යටත් මිජිත වංශ කතා. ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ 1815 වූ මාර්තු මාස 2 දින නොහොත් සිංහල වර්ෂ ප්‍රමාණයෙන් සක වර්ෂ 1736 පැමිණි අවුරුද්දේ නවම් මාස අවසතවක් නම් තිතියලත් ගුරු දින සෙන්කර ශෛලාභිධාන පුරපරවරෙහි මාලිගා අභ්‍යන්තරයේ වූ සම්මුතියේදී මහත් බ්‍රිතාන් අයර්ලන්ත හා එකඟ වූ රාජ්‍යන්හි රාජ්‍යශ්‍රීට පැමිණි තුන්වැනි ජෝර්ජ් මහරජෝත්තමයන් ආදී වශයෙන් ඔහොම මේ ශ්ලෝකයේත් මම කියාගෙන ආවේ මම මහාචාර්යතුමනි 1815 ගිවිසුම් පත්‍රය. මේ ගිවිසුම් පත්‍රයනේ අපේ රටේ මේ වේලපත් කඩේ බවට පත් වුණේ අපේ හාමුදුරනේ මෙතනින් එහාට. දැන් මේ ගිවිසුම් පත්‍රය එකෝ මේක කුමක්ද මේක ව්‍යවස්ථාවද මෙහෙම නැත්නම් මේක ලොකු රැවටීමක්ද මේ කුමක්ද මේ ගිවිසුම් පත්‍රයේ පිළිබඳ කිසි කෙටි හැඳින්වීමක් කරලා පටන් ගමු මේ මහාචාර්යතුමනි 1815 ඉංග්‍රීසීන් සහ අපේ නිලමේවරු අස්සම් කරපු ගිවිසුම මොකද්ද 1815 උඩරට ගිවිසුම වශයෙන් හඳුන්වන මේ ගිවිසුම මගේ අර්ථකථනය අනුව නම් මේක ලංකාවේ පළවෙනි ලිඛිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. ඒ ලිඛිත සාමාන්‍යයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තියෙන අංග ලක්ෂණ බලපුවම ව්‍යවස්ථාදායක බලය කවුද කරන්නේ විධායක බලය කාටද දායිති වෙන්නේ මේ පරමාධිකාරී බලය කාටද හිමි වෙන්නේ එතකොට අධිකරණ කටයුතු කරන්නේ කොහොමද ආර්ථික කටයුතු කරන්නේ කොහොමද ආදි වශයෙන් අපේ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලපුවම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එහෙම ඒ අංග ලක්ෂණ ටික තියෙනවා 1815 උඩරට ගිවිසුමේ වගන්ති එක එක අපි විග්‍රහ කරලා බලපුවහමත් ඒ අංග ලක්ෂණ ටික තියෙනවා. ඒ නිසා මේ වගන්ති 12ක් තියෙනවා මහාචාර්යතුමින්. දැන් මේක වනා මේ 1815 ගිවිසුම වනාහි ලංකාවේ පළමුවෙනි ලිඛිත ව්‍යවස්ථාවයි කියලා මේ කියන්නේ කවුද? ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස පුරාවිද්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්යතුමනි. අපේ හාමුදුරන්ගෙන් ඉස්සර බලමු. ඔබ වහන්සේ මේ ගිවිසුම කොහොමද හඳුන්වන්නේ? මේ ගිවිසුම පිළිබඳව මහාචාර්යතුමිය කියපු අදහසට මමත් එකඟ වෙනවා. මොකද රාජ්‍ය පාලනය පිළිබඳව සුද්ධෝ ලංකාව බාරගෙන මොකද්ද කරන්න කියන එක අර අත්සන් කරපු දහ දෙනාට මේකේ ප්‍රකාශ කරනවා. මේ විදිහට බුද්ධ ආගම රකින්නවා, මේ මිනිසු පාලනය කරනවා ආදි වශයෙන් කියනවා. ඒ නිසා ඒක සංශෝධනය කළ යුතු නැත්නම් වර්ධනය විය යුතු මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වගේ කියලා හඳුන්වන්න පුළුවන්. හැබැයි එක කාරණයක් තියෙනවා. මේ ගිවිසුමේ ආරම්භක වාක්‍ය දැන් මෙතෙක්කල් මේ රටේ යම් කිසි ලියවිල්ලක් රජ විසින් ලිව්වා නම් ඒක පටන් ගත්තේ එක්ක බුද්ධ වර්ෂයෙන්, එහෙම නැත්නම් සක වර්ෂයෙන්. නමුත් අපිට පේනවා සුද්ධෝ මේ පටන් ගත්ත තැනම අපේ රටේ ඔක්කොම අවසන් කළා තමයි මේ ගිවිසුමේ පළමුවෙනි වාක්‍යයෙන් පටන් අරන් තියෙන්නේ කියන එක. ඒක අපි පැහැදිලිව අවබෝධ කරගත යුතු එකක්. ඒ ලියපුවේ බෝවන්සේ කියන විදිහට ඒ වර්ෂය විතරක් නෙවෙයි. ඒකේ මේ පළවෙනි දෙවෙනි තුන්වෙනි වගන්ති අරගෙන බලපුවාම ඒ වගන්ති අර මම මේ කිව්වේ ආරම්භ කරපු එකම ආරම්භ කරපු පාඩේම මේ වැඩේ කළා. අපේ සෙල්ලිපි ඕනතරම් තියෙනවා, අපි දැකලා තිබෙනවා. මේ සෙල්ලිපිල ශ්‍රී බුද්ධ වර්ෂ ආදි වශයෙන් මේ කෙරෙම ක්‍රිස්තු වර්ෂයෙන් වර්ෂ 1500 කියලා තමයි මේක ආරම්භ කරන්නේ. ඔව්. ඒ වගන්ති තුනෙන්ම කරලා තියෙන්නේ අපේ රජුරු. අපි දැන් මෙච්චරලා කතා කරපු අපි බොහොම පෙරදිග රටපාල විශේෂයෙන් ලංකාව මේ රජුට රජුරෝ කියන නාමයට මේ අපි බොහොම ගරුසරු කියලා දැක්ුවා. එතකොට ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරු වරුණාට ඇත්තටම බොහොම ගරුසරු සලකපු ඒ රජ පරම්පරාවෙන් ආව කෙනෙක්. දැන් ඒ රජුරුවන් සම්බන්ධයෙන් මේ ගිවිසුමේ කියන වගන්ති තුන රජ පරම්පරාව ගැන කියන වගන්ති ටිකෙන් මේ කාණ්ඩකම ව්‍යවස්ථාවක ලක්ෂණ අනික් ඒවා තිබුණාට ඒ පළවෙනි වගන්ති තුන ඇත්ත වශයෙන් අපේ රාජාණ්ඩුව සම්පූර්ණයෙන් අපකීර්තියට පත් කරපු මේ ඒක අවනම්බුවට පත් කරපු මේ ඒක හෙලා දකපු ව්‍යවස්ථාවක්. මම ඒක උදාහරණයක් මහාචාර්යතුමිය කිව්ව පළවෙනි වගන්තිය විභාගයක් නොකර සමහර සංදිවලදී පැමිණිල්ලක්වත් නැතුව නොහොත් වැරද්දක්වත් කිරීමට ඉඩ ප්‍රස්තාවක්වත් පමුණුවනු නොලැබුණු කාරණාවලදී පවා නියමයක් නැතුව හිතුවක්කාර වශයෙන් අනදරයෙන්ද ශරීර වද සහ මරණ වේදනා පමුණුවීමෙන් නඩුවට මහත් ලෙසින් ආදි වශයෙන් මේ රජුරුවන්ගේ ක්‍රියාපටිපාටි රජුරු බොහොම නිඳිත ලෙස මේ රටේ පාලනය කළාය කියන කාරණාව තමයි පළවෙනි කාරණාව. හැබැයි ඒකටත් සාධක තියෙනවා. ඒකත් අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. දැන් මම එක කාරණයක් කියන්නම්. රජ්ජුරුවෝ කරුණ ගොඩාක් තියෙනවා කියන්නේ කාරණයක් මම කියන්නම්. මේ රජ්ජුරුවෝ මල්වතු විහාරයේ හිටිය හාමුදුරු කෙනෙක් ඝාතනය කළා. ඊළඟට බොහෝ දිනාගේ සම්භාවනාවට පත් වෙලා තිබුණු වැල්බෝධිය කියලා බෝධින් වහන්සේ නමක් තිබුණා. ඒ බෝධින් වහන්සේත් විනාශ කළා. ඔය කිරිමුහුද කියන ඔය නුවර තියෙන වැවහදණ්ඩ රජ්ජුරුවන්ට ඕන වුණා වැව රවුම් කරලා ගන්න. එතකොට වැව රවුම් කරන්න බාධාවත් තිබුණේ මල්වත්තේ පෝය සීමාව මල්වතු නුලස්තනේ පෝය අවසර අපේ හාමුදුරුනේ 1815 මාර්තු 2 වෙනිදාට යන්නට කලින් මේ මොහොතේ වෙලාව පොඩ්ඩක් මතක් කරගෙන හිටියොත් හොඳයි කියලා හිතෙනවා. හොඳයි අවසරයි අභාංශය. එතකොට මේ මල්වත්තේ පෝය සීමාව හදලා තිබුණේ කීර්තිශ්‍රී රාජසිංහ රජුරුවන්ගේ කාලේදී මේ සියමින් ආපු හාමුදුරු මේ රටේ නැවත උපසම්පදාව පිහිටවපු. දැන් ශ්‍රී වික්‍රම රාජසිංහට අවශ්‍ය වුණා මේ පෝය සීමා උල්ලංඝනය කරලා මහා බරපතල පාප කර්මයක් මේක උල්ලංඝනය කළා වැව රවුම් කළා ගන්න. ඒ නිසා උදේ රජුරුව වාසලේ ඉඳලා හැර බස්තම ඇනෑන ආව මෙතෙන්ට. එනකොට එදා මහානායක හාමුදුරුව හැටියට හිටිය කුංකුණාවේ හාමුදුරුව ටිකක් මුක්කන් හාමුදුරුව වස් කවි කියනලා හරිම දැක්සේ. රජුරුව ඇවිල්ලා මේක වට මෙහෙම බස්තමෙන් පරීක්ෂා කරනකොට කුංකුණාවේ හාමුදුරුව දැක්ක රජුරුව කරන වැඩේ මොකද්ද කියලා. දැකලා කිහිල්ල කිව්වා හොඳට හිටිය අර සාමණේර සිල්වත් යන අපවත්තලා මහ ජනතාව වැඳුම් පිදුම් කරපු වැල්බෝධිය කපලා දැම්මා. දැන් සීමා උල්ලංඝනය කරන්නයි හදන්නේ. මහවාසලට දිව්‍ය ලෝකයට යන්න මේ පින ඇති කිව්වා. රජුරෝ බය වුණා. බය වුණේ මොකවත් නෙමෙයි මහඳුරු මේ වස් කවි කියනවනේ. මට කියන්න පුළුවන් වුණ නම් මේ හාඳුරු කියපු වස් කවිය. අනේ නිකන් කාටවත් වදින්න නෙමෙයි. නිකන් දැනගැනීම සඳහා කියන හාඳුරු. පන්සලේ තිබුණා තැඹිලි ගහ. ඒ තැඹිලි ගහේ ඇටි ටික හැමදාම කනවා. සත්තු ඇවිල්ලා. හාමුදුරන්ට මේක බලාගෙන ඉන්න බැරුව කිව්වා. මොකාදෝ එක මටනු දැනෙයි මේක කකා කුරුම්බා ඇටි බිම දමන එක. විකා ඇට නහර මස් බිලි ගං සැනක යකා මහ සොහොම් මුගේ දිවි හරින් මකා. අවස්ථාවියක් කිව්වා. ඉතින් ඔයගේ හරියට කොම්බලා මේ මේ මේ කීර්තිසිංහ රාජසිංහරජුන් කාලේ ශ්‍රී විකුණ රාජසිංහරජු තමයි මේ වවහදන්නකින් අර පොයේ තම උල්ලංඝනය කරන්නේ. මෙන්න මේ වගේ වැඩ මේ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව කරලා තියෙනවා. හරි හැලේපොළ කුමාරිහාමි සහ දරුවන් මේ මුළු මුළු හැලේපොළ පරපුරම වෙනසීමනේ මේ මේ ක්‍රියාවලියේ කුළු ගැන්වීම. ඒක බොහොම ප්‍රසිද්ධ කාරණේනේ. හැබැයි අර වනේලා කොටාපු එක රාජසිංහ රජුව අවසානයේදී ප්‍රකාශයක් කිරීමේදී රාජසිංහ රජුව කියලා තියෙනවා මම එහෙම දෙයක් කළේ නැහැ එදා තිබුණු. එයා කියලා තියෙනවා මම මනුනීති මං ඉන්දියාවේ කුජලෙක් ඉන්දියාවේ මනුනීතියට අනුව තමයි මම පාලනය කළේ. ඒ නීතිය හැටියට දඬුවම අවශ්‍යයි. ඒක පැහැදිලි කරලා තියෙනවානේ මනුස්මෘතිය කියන මනුනීතිය. ග්‍රැන්විල් කියලා සෙන්පතියෙක් තමයි ශ්‍රී වික්‍රම රාජසිංහ රජුවත් සමග වෙල්ලෝරේට යන ගමනේදී නැවේ ගියේ. ඒ ග්‍රැන්විල් සමග ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව බොහෝ තොරතුරු ඒක රටේ තිබුණ සම්ප්‍රදායනුකූල නීති අනුව කරපු වැඩේ. එතන මහ ජනතාවගේ අප්‍රසාදයට පත් වුණේ ඒක කරපු ස්ථානේ එකක්. අනිත් එක මේ රාජසිංහ රජුරෝ මේ අයුතු වැඩක් කරලා තියෙනවා රජ කෙනෙකුට ගැළපෙන්නේ නැති. ඒක තමයි දැන් ඇහැලේපොළ මෙයාට විරුද්ධව හිටිය බව ඇත්ත. නමුත් ඒක තදබල වෛරයක් බවට පරිවර්තනය වුණේ ඇහැලේපොළගේ බිසෝ මේ මේ මේ මේ කුමාරිහාමි සමග මිත්‍ර වෙන්න අවශ්‍ය වුණා රජුරවන්ට. මොකද බොහොම දැකුම් කළු කුමාරිකාව වගේ හිටිය කෙනෙක් නිසා. ඒක නිසා මෙයා මේකට උපක්‍රමයක් යෙදුවා. මේ ඇහැලේ පොළට දොස් පවරලා ඒ මේ වෙන් මිනිහා එයා කිව්වේ වෙන කතාවක් රජුරෝ මේ අවුල් ඇති කළා ඒ අවුල් වලින් මම පොඩ්ඩක් මේ නිරවුල් කරගන්නයි මෙයා සපරගමුවට යව්වේ කියලා. නමුත් යටිහිතේ තිබුණේ ඒක නෙමේ සපරගමුවට ඇහැලේ පොළ යව්වේ රජුරෝ අර බිසවත් මේ කියන්නේ කුමාරිකාවත් කුමාරිහාමිත් එක්ක අයිති සම්බන්ධකම් පවත්වන්න. රජුරන්ගේ සීමැදුරු කවුළුවයි ඒ කුමාරිහාමිගේ ගෙදර සීමැදුරු කවුළුවයි දෙකම එක කෙලින් තිබුණායි කියලා දැන්ටත් මේ බලාගන්න තියෙනවා. ඔව් තියෙනවා. එතකොට මෙයා ගිහින් තියෙනවා මාලිගාවට. මේ මේ මාලිගාවේ ඉඳලා කුමාරිහාමිගේ ගෙදරට ගිහින් තියෙනවා ඇහැලේපොළ ගියාට පස්සේ. ඒ ගිහිල්ලා අයුතු යෝජනා ඉදිරිපත් කරපු වෙලාවේදී වඩු ගියා කියලා කතා කරලා කුමාරිහාමි කොස්ස අරගෙන තමයි එළවලා තියෙන්නේ. අන්න ඒ සිද්ධි තියෙනවා මේ ඉතිහාසයේ අප්‍රකටව. දැන් බලන්නකෝ අපි මේ මේ වදන්ති ගැන කතා කරමින් ඉන්නදී අපේ හාමුදුරුවෝ හරි අපුරු මේ ජනශෘතියේ තියෙන කතන්දර පවා මේ අරගෙන එන්නේ. එතකොට පළවෙනි වදන්තියම රාජ්‍යත්වය හැලුවට ලක් කිරීම හෝ අපේ රටේ මේ පෙරදිග රජවරුන්ගේ තිබිච්ච ඒක ඔවුන් සමහර විට මේ සූර්යපුර මහත්තයා මේ යුරෝපීය ඇසින් ප්‍රජාතන්ත්‍රවාදී ඇසින් ඔවුන් මේ ඒකාධිපතිවාදය ආදි වශයෙන් මේක සලකන්නට ඇති 1 2 3 කියන වගන්ති තුනම වගන්ති තුනේම සඳහන් වෙන්නේ රාජ්‍යත්වයේ තිබිච්ච කුරිරුකම සහ මින් ඉදිරියට බඳු කුරිරුකම මේ රාජ්‍යත්වයේ තුල සිද්ධවන්නේ නැහැ කියන එක. කියලා ඒ ඒ પરම්පරාවට රාජ්‍ය අහිමි උරුමය අහිමි කරන එකයි ඒ අය පිටුහල් කරන එකයි ඒ අයට මේ ආණ්ඩුකාරයාගේ අවසරයක් නැතුව ලිඛිත අවශ්‍යයක් නැතුව කිසි කෙනෙකුට මේ රට ඇතුළට ආපහු එන්න බෑ කියන එක ඒ තුන තමයි මේ වගන්ති තුනින් කියන්නේ. මහා සිංහලේ වංශ කතාව නර්මන ඔබට තව ඉදිරියේදී දැනගන්න පුළුවන් වේවි. මේ වගන්ති ඒ ඇත්ත කඩ කරපු හැටි 1818 මහා විමුක්ති අරගලයේදී මේ විමුක්ති අරගලයේ මැදිහත් වෙච්ච දේශීයන්ව ඝාතනය කරන්නට ඔවුන් යොදාගත්තේ මේ කිසිදු වගන්තියක නැති තරම් ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව විරෝධී ක්‍රියාවන්නේ. නමුත් දැන් මෙන්න තමන්ට වාසිය ලබා ගැනීම සඳහා ශ්‍රී වික්‍රමරාජසිංහ රජුගෙන් තිබිච්ච මානව විරෝධී ක්‍රියාවක් අල්ලා දාගල 1 2 3 කියන වගන්ති තුනෙන්ම රාජ්‍යත්වය මේ විවේචනය කළා. දැන් ඒ වගන්ති තුන ඇත්තටම ඇතුල් කරන්න හේතුව වුණේ දැන් උඩරට ආක්‍රමණය කරන වෙලාවේදී රජුරෝ මේ ආණ්ඩුකාරයා මේ ජනතාවගේ පක්ෂපාතිත්වය දිනා ගැනීමට පුළුවන් වන විදිහට ප්‍රකාශයක් කරා. ඒ ප්‍රකාශයේ කියනවා අපි මේ එංගලන්තයේ මහරජුරුවන්ගේ බලය යොදවන්නේ මෙතන යොදවන්නේ මහ ජනතාවට විරුද්ධව හේවනක් නෙවෙයි. මේ ක්‍රූරු දුෂ්ටකම් කරන රජුරුවන්ට විරුද්ධවයි. අනේ එතෙන්දෙත් කියන ඔය ගිවිසුමේ වගන්තිය කියන පොඩුකයි කියන විදිහටම මේ රජුරෝ මෙන්න මේ විදිහේ දුෂ්ටකම් කරන රජ කෙනෙක්. ඒ නිසා අපි එයාට විරුද්ධව තමයි මේ ආක්‍රමණය කරන්නේ මහ ජනතාවට විරුද්ධව නම් නෙවෙයි කියලා. දැන් මහජනතුමනි දැන් බලන්න මීට පෙර පිළිමතලාවේ සහ ඇහැලේ පොළ මේ දෙදෙනාම ඉංග්‍රීසින්ව ඉංග්‍රීසින් මුණගැහි නොඑක් රහසිගත සාකච්ඡා පවත්වා ඉංග්‍රීසින්ට ආරාධනා කළා කඳුරුරට ඇවිල්ලා මේ රජුරන් අත්අඩංගුවට ගන්න. මේ රජුරු හරිම විනාශකාරී රජ කෙනෙක්. එනිසා මේ රජුරුවන් අත්අඩංගුවට ගන්න කියලා ඇහැලේ පොළ මුලින්ම පිළිමතලාවේ තුන් හතර ගමනක්. ඊට පස්සේ ලේකම්වරයාවත් මුණ ගැහුණා. ඊට පස්සේ ඇහැලේ පොළ. නමුත් ඉංග්‍රීසින් පැමිණියේ නැහැ මේ කිසිම ආරාධනාවකට. ඔවුන් බලාගෙන හිටියා ජනතාවගෙන් ඉල්ලීමක් ලැබෙනතක්. ජනතාවගෙන් ඉල්ලීමක් ලැබෙන තැනට රජුරුවන්ව පත් කරන්නට ඉතින් ජෝන් ඩොයිල් එහෙම බොහොම රහස් කුමන්ත්‍රණ කළා. රජුරුවන්ට බ්‍රැන්ඩි පොවලා මේ විවිධ මද්ද්‍රව්‍ය භාවිතාවන් රජුරුවන්ගේ පුරුදු පුහුණු කරලා ඊට පස්සේ ඕන් අර මහාචාර්යතුමී කිව්වාගේ ඕන් නිවේදනයක් ගහන්න සිද්ධ වුණා. අපි මේ යුද්ධ ප්‍රකාශ කරන්නේ සිංහල ජනතාවට විරුද්ධව නෙවෙයි, මේ පුරිරු රජුරුවන්ව මෙතනින් පහ කරන්නට. ඒ නිසා අපි එන ගමනේදී අපට හරස් වෙන්න එපා, උඹලා හැමෝම අපිට උදව් කරපල්ලන් කියලා. ඔය අර පසු කාලයක ලියපු කවියකක් තියෙන්නේ අපායත බියෙන් මත්පැන් නොබිවු මට උපායෙන් පොවා යලිමා ගැන සතුට පපාදර සිටිය සුරතල් කුමරු සෙට කපාදැමු බැවින් විය සතුරන්ට රට කියලා පසු කාලයක කවියක් මහත්තයෝ ඔය කාලේ අමතක කරන්න එපා. 1649 දී ඉංග්‍රීසි ජාතිය පළවෙනි චාර්ල්ස් රජ 1793 දී 16 වෙනි ලුවි රජුරුවන්ගේ හිස ගසා දැම්ම ප්‍රංශ මහ විප්ලවයේදී ඊටත් ඉස්සෙල් 1688 දී එංගලන්තේ 3 ජේම්ස් රජුරුව වෙ දෙවෙනි ජේම්ස් රජුරුව පන්නලා දැම්මා. පන්නලා දාලා ඒ වෙනුවට ගෙනාවේ ලන්දේසි රජ කෙනෙක් කුමාරිකාවට ගෙනත් දුන්නේ කසාද බන්දල. ඒක මේ සුරපුර මහත්තය ප්‍රංශයේ වෙනම ආයුධයක් නිර්මාණය කළා ගිලටීනේ කියලා බෙලි කපන්න. බෙලි කපන්න. බන්දලේව සියලු දෙනාගේම බෙලි කැපුවානේ. ආ ලේ ගංගාවක් වට ප්‍රංශයේ පත් වෙනවනේ. ඒ නිසා උන්ට ඒ තරම්ම දෙයක් නෙමෙයි මේ ලංකාවේ රජුරන්ගේ බෙල්ල කපන. මේක සාමාන්‍ය මේ මුලාදෑනියෙක් අස් කරනවා වගේ උන්ගේ ඒ ඉඳගෙන. ඒ තරම් අධිරාජ්‍යයක් පිහිටවන සත්‍ය අපිට තව මේ අධිරාජ්‍ය තේරුනේ නැහැ. සුපර් මහත්තයා මම ඔබතුමාගේ පැත්තම හැරෙනවා. අපේ මහාචාර්යතුමිය වගන් ඊළ හතර වෙනි වගන්ති කියන්නට කලින් ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ඔබතුමන් කතා උස්සගෙන හැදුවා මම බොහොම අමාරුවෙන් මේ ඒක වැළැක්වි. ඔව්. දැන් ඒකට අවසරයි. නෑ ජාත්‍යන්තර ගිවිසුම් මම ඉස්සෙල්ලම කිව්වා 1215 එංගලන්තේ මූලික නීතිය වශයෙන් සලකන්නා වූ මග්නා කාර්තාවය තිබ්බා. ඊට පස්සේ කොලම්බස් දකුණු ඇමරිකාවට මධ්‍යම ඇමරිකාවට ගියාම මතුපි අරවුලක් මත වුණා. පෘතුගීසි ප්‍රදේශවල මායිම මොකද්ද? ස්පාඤ්ඤ ප්‍රදේශවල මායිම මොකද්ද? ඒ ගමන පාප් වහන්ස මැදහත් වෙලා ටෝඩිසලාස් කිව්සුම කියලා 1493 දී කල්පිත සිටියමක ඉරාක් යන්නා. ඒ ඉර ඇඳ නිසා තමයි ඒගොල්ලෝ බ්‍රසීල ගැන ඒ කාලේ හිතලා තිබුණේ. බ්‍රසීලේ කැපිලා ගියා. ඒ බ්‍රසීල කැපිලා ගියා අනිත් පැත්ත ස්පාඤ්ඤයට, බ්‍රසීල තිබිච්ච පැත්ත පෘතුගාලයට. ඒකයි අද 19 කෝටියක් ඉන්නවා. පෘතුගාලේ 1 කෝටියයි බ්‍රසීල 19 කෝටියක් ඉන්නවා. මුළු ලෝකෙම වැඩිම පෘතුගීසි භාෂාවක් කතා කරන්නේ බ්‍රසීලේ. බ්‍රසීලයේ අයිති වුණා ස්පාම පෘතුගාලයට. ඒ වෙලාවේ ඒ ගිවිසුමෙන් පාප වහන්සේකරේ මේගොල්ලෝ රටවල් හොයාගෙන හොයාගෙන යනවා. ඒ නිසා මේගොල්ලෝ අතර ආරාවුල් ඇතියි කියලා බයෙන් ඒ ඉරේ ලෝකෙ දෙකට බෙදුවා. දෙකට බෙදුවා. ලෝකෙ දෙකට බෙදලා මේ කොටස ප්‍රතිවිසින්ට, මේ කොටස ස්පාඤ්ඤවරුන්ට කියලා. ඔව්. එහෙමයි දුන්නේ. එතකොට ඒ අනුව අර බ්‍රසීලයේ ප්‍රතිවිසින්ට නෙමෙයි අත්තටම නම් අයිති වෙන්නේ ස්පාඤ්ඤයට. නමුත් අර ඉරෙන් ආවා. දැන් මේ සියලුම වග විභාගයන් වතිකානුවේ සිට පාප් වහන්සේනේ විග්‍රහ කරන්නේ. දැන් අද ජැක්සන් මහත්තයෝ එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ ජාත්‍යන්තර ගිවිසුම් රෙජිස්ටර් කරලා තැන්පත් කරන්නේ ඒ කාලේ පාප් වහන්සේගාව ඒ කොහොම තිබුණේ පාප් වහන්සේගේ අනුමැතිය ජාත්‍යන්තර අනුමැතිය එදා ඒකමනේ අනේ අපේ මේ මැන්දිස් රෝහණදීර මහාචාර්යතුමන්ව අපි නිතැතින්ම සිහිපත් කරනවා එතුමන්ගේ මේ කෘතියකනේ එතුමන් උපු කරන්නේ සිංහලේ යලි රජවිය ඒ කෙසේද කියන කෘතියේ එතුමන් පැහැදිලි කරනවානේ අර අපි නොදත් කාරණා බොහොමයක් මේ දැන් ලොරෙන්සෝ දාල්මේදා ෆ්‍රැන්සිස්කු දාල්මේදා යගේ තාත්තට යවන පණිවිඩේ ෆ්‍රැන්සිස්කු දාල්මේදා ගෝවේනේ මේ ෆ්‍රැන්සිස්කු දාල්මේදා පෘතුගාලේ රජුරවන්ට මැනුවල් රජුරවන්ට යවනවා මෙන්න අපි සේලාන් දිවෙන අත්අඩංගුවට ගත්තා මගේ දරුවා සේලාන් දිවෙන අත්අඩංගුවට ගත්තා කියලා. එතකොට මේ පෘතුගාලේ මැනුවෙල් කියන අධිරාජ්‍යා වතිකාන්වේ සුද්ධෝ පාප් වහන්සේට උන්වහන්සේට පණිවිඩේ යවනවා ඔන්න පෘතුගාලයේ විසින් සේලාන් දිවෙන අත්අඩංගුවට ගත්තයි කියලා. එතකොට පාප් වහන්සේ 1507 1505 මේ සිද්ධිය වෙන්නේ 1507 දෙසැම්බර් 21 වෙනිදා වතිකානු නගරයේ පවත්වපු උත්සවයකදී විශේෂ යාත්‍යාවක් පවත්වනවා සේලාන් දිවයින දැන් අන්න අත්අඩංගු ගන්න ලදී කියලා. මේක දිහා බලන් හිටපු අර වැනිසියේ මහත්මයෙක් කියපු දින සතහනක තොරතුරු රැගෙනනේ මේ විග්‍රහය තුමන් සඳහන් කරන්නේ. ඒ නිසා දැන් මේ හැම කටයුත්තක් මැද දේවධර්ම විද්‍යාව ආගම මේ සියල්ල බොහොම බලවන්ත ලෙස පිළි දෙනවා. ලෝකෙම පාලනය කරේ මේ බලවන්ත හස්තය විසින්. කිසිම සැකයක් නැහැ. පාප් වහන්සේට ජාත්‍යන්තර මහා ගෞරවයක් සහ ආධිපත්‍යයක් තිබුණා ඔය කියන කාලෙදි. ඒ නිසාම තමයි අපි මේවර වහම ප්‍රධාන පාලක මාත්‍රියට කොට වැඩි වෙන්නේ. මහා සිංහලේ යටත් මිහිත වංශ කතා. අපේ මහාචාර්යතුමිය විද්‍යාත්මක වචනයක් පැහැදිලි කළා. මේ මම ඉතිහාස විද්‍යාව තුලයි මම මේ වචනේ ගන්නෙ 1815 ගිවිසුම වනාහි ලංකාවේ පළමු වෙන්නේ ලිඛිත ව්‍යවස්ථාවයි කියලා. එහෙම කියද්දී පොඩ්ඩක් හිත රිදෙනවා මේ අපේ නම්. ඒ කියන්නේ ඇයි ඒ වෙනකන් අපිට ලිඛිත ව්‍යවස්ථාවක් තිබුණේ නැද්ද? අනුරාධපුර යුගයේ සිට 1815 දක්වා අපේ රට පාලනය කළේ කවර ව්‍යවස්ථාවක් ඇටතේද? ඒ නිසා මීට පෙර මං දවසක් මහාචාර්යතුමනි අදහස ප්‍රකාශ කළා අපේ රටේ තිබිච්ච ව්‍යවස්ථාවට අපි තමයි අපි කිව්වේ පෙරසිරිත කියලා. පෙරසිරිතට අනුනේ රජු රජකම් කරන්න ඕනේ. ඒ පෙරසිරිත රැගෙන ආවා නිලමෙවරු ඒ පුරෝහිතවරු පෙරසිරිත රැගෙන ආවා. කවි රජුරුවපත් උනත් පෙරසිරිතට අනුව තමයි රජකම් කරන්න ඕනේ. ශ්‍රී වික්‍රමරාජසිංහ රජුරුවත් අවසානයේ ග්‍රැන්විල් නැමැති සෙන්පතියත් එක්ක කීකියගේ නැවේදී මම මේ රට පාලනය කළේ රටේ තිබිට නීති රීති අනුව. ඒ කියන්නේ ව්‍යවස්ථාව අනුව. ඒක තමයි පෙරසිරිත. ඒක ඉතින් කොහොමවත් සමාජයට අපිට තාම හම්බෙලා නැති වෙන්නේ නැති මේක ලිඛිත වාර්තාවක් විදිහට. අනාගතයේ හම්බුනොත් අපිට ඒ අදහස වෙනස් කරගන්න වෙනවා. ඔව් දැන් මම ඒකයි අවධාරණය කරේ. අපේ රටේ ව්‍යවස්ථාවල් තිබුණා ඒක පෙරසිරිත සම්ප්‍රදාය සිරිත්‍රි ඒ අනුව තමයි පාලනය කරේ මම මේක කියනකොට අවධාරණය කරේ පළවෙනි ලිඛිත ව්‍යවස්ථාව කියන අපිට දැනට හමුවන පළවෙනි ලිඛිත ව්‍යවස්ථාව අපේ ඉස්සරහට ලිඛිත කියන වචනේ මම අවධාරණය කරේ ඒකයි මේ වර්තමාන මූණවර දින ලිඛිත ව්‍යවස්ථාව යම් යම් මේ අපේ හඳුන්නේ සෙල් ලිපි වලත් යම් යම් ව්‍යවස්ථාවන් අඩංගු වෙලා තියෙනවා කාරණා එක්කම කරගන්න පුළුවන් නඩු හැම අහපුවාම නඩු වාර්තා ලියලා තියන්න කියලා සෙල් ලිපි වලම කොටලා තියෙනවා ඒ ව්‍යවස්ථා තියෙනවා දැන් හෝපිටිකම සෙල් ලිපි එහෙම තියෙනවා මේ වෙළඳ පොළවල් පාලනය කරපු ආකාරයෙන් පිළිබඳ සම්පූර්ණ නීති රීති තියෙනවා දැන් වේවැල් කැටිය සෙල් ලිපිය වගේ ඒවා තියෙනවා දඬුවම් දීපු ආකාරය ඉතින් ඒවා දිගටම තිබිලා තියෙනවා අපේ රාජ්‍ය පරිපාලනයේ තිබිච්ච විධි නියාමයේ ව්‍යවස්ථාවන් තමයි ඒ ව්‍යවස්ථාවන් නමුත් මහාචාර්යතුමී කියන කතන්දරේ දේශපාලනික ව්‍යවස්ථාවක් මේ රට පාලනය කළ යුත්තේ කෙසේද විධායකය ව්‍යවස්ථාදායකය අධිකරණය මහ ජනතාව මේ සියලු කාරණා පරිපාලනය කළ යුත්තේ කෙසේද කියලා කියන න්‍යායාත්මක ව්‍යවස්ථාව මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපිට ඉස්සෙල්ලා සිංහල රජ කාලෙත් දැන් මේ ගජබා රජුරෝ එක්ක ඇති කරගත්ත කිවිසුමක් සංගමු කිවිසුම එතකොට දිගා මඩුල්ලේ මේ ශ්‍රෝහණේ භාගයක් රජ රටට එකතු වෙන්න මහින්දලා ඒ කරගත්ත කිවිසුම් වගේ කිවිසුම් තියෙනවා. නමුත් මේක නිශ්චිත දෙයක්. මෙතෙන් සිට මේ රට පාලනය කළ යුත්තේ මේ වගන්ති ප්‍රකාරය. කියන්නේ අත්වංගැහැලි. ඒකෝර අපි 1 2 3 කියන වගන්ති තුන ගැන තමයි කතා කරන්නේ. හතරෙන් වගන්තියට එන්න මම වැඩි කැමති නෑ මේ මහාචාර්යතුමනි. හතරෙන් වගන්තිය බොහොම දිගයි. අපේ රටේ ඒක නේ මේ 1 2 3 විධායකය ගැන නම් ව්‍යවස්ථාදායකය ගැන තමයි හතරවෙනි වගන්තිය. ඒකේ තියෙන අපේ නිලමෙවරු රද්දලවරු කෝරාලලා මේ අයගේ පරිපාලනික නීති රීති ගැන. නමුත් අපි අද අපිට බොහොම සුළු කාලයයි අපේ මේ සාකච්ඡාවට තියෙන සුළු ප්‍රමහත්ය. එහෙනම් අපි තවදුරටත් මේ 1 2 3 ගැන කතා කරමු මහාචාර්යතුමින්. රජු රජුරුවන්ගේ තිබුණු කුරිරුකම් යලි ඉටු නොවේ සිදු නොවන්නට මෙන්න මෙලෙස වග බලා ගත යුතුයි කියන කාරණාවත් එක්ක යන්නේ අපේ හඳුරන්නේ. මම පොඩ්ඩක් ඒ සම්බන්ධව තවත් කියන්න කැමතියි. දැන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරෝ කිසිම හේතුවක් නැතුව ලෙව්කේ අධිකාරම මැරුවා. ලෙව්කේ අධිකාරම කියන්නේ රජුරවන්ට බොහෝම හිතවත්ව සිටි. ඒ වගේම අපක්ෂපාතීව හිටි. ඒ වගේම හොඳ දර්ශනීය මේ පෞරුෂයක් තිබුණු හොඳ වීරෝදාර පුජ්‍යලෙක්. හංවැල්ලේ සිදුණු සටනේදී රජුරව පලා යනකොට ලෙව්කේ අධිකාරම කුරුම්බගඩියක් බොමින් හිටියේ. ඒ වෙහෙස වෙලා රජුරව කල්පනා කළා මෙයා කුරුම්බගෙවි මෙතන විනෝද වුණා යුද්ධයට ඉදිරිපත් වුණේ නැහැ කියලා කල්පනා කළා. ලෙව්කේගේ හිස ගසා දැම්ම එතනදිම. දැන් අද කළුවක් ගලා අර අලුත් පාරයි පරණ පාරයි හන්දි වෙන ස්ථානයේ ওই පාරවල් හැදින්න ඉස්සෙල්ලා තිබුණේ ඔක සම්පූර්ණ විශාල පිට්ටනියක් සහ කුඹුරක්. එතෙන්දි තමයි මේ මෙතුමාගේ හිස ගසා දැම්ම. ඒකනේ අර රංකෙන්දිසේම පීරාලා පුන්සන්දසේම පායාලා පිටමැද්දේ රංකෙන්දිසේම පීරාලා පිටමැද්දේ ලෙව්කේ මැද්දු අද තනියම තනියම වෙලමැද්දේ කියලා කවියකුත් හැදලා තියෙන්නේ. ඒ එක සිද්ධුනේ ඊළඟට ඒ පරම්පරාවක් වෙනුනේ ඉතිං රටේ ඉතිං එතුමන්ටත් එහෙම අභාග්‍යයක් උරුමානේ. ඔව් දැන් මේ ලෙව්කේ මැතිඳු තමයි දනගිරිගල විහාරේ හැදලා තියෙන්නේ. බොහොම ශක්ති සම්පන්න වීර පුරුෂයෙක් හැටියට තමයි මේ කොට්ටපොල් මිරිකලා මේ ඒකේ ඉස්ම අරගෙන ආහාර ගත්ත කතාවක් තියෙනවා ලෙව්කේ මේ ලෙව්කේ මැතිඳු පිළිබඳව. ඒ වගේ දක්ෂ වීරයෙක්. එතකොට මෙයා මැරෙව්වා. ඊළඟට වැවහදණ්ඩ ගිය වෙලාවේදී රජුරෝ තරුණයෝ කීප දෙනෙක් පරඬැල් වලින් වෙලලා ගිනි තියන්න හැදුවා. ඒ වෙලාවේදී මීගස්තැන්නේ අධිකාරම් මොකද කළේ? අර පරඬැල් ගලවලා මේ තරුණයෝ නිදහස් කරලා යවුවා. මේකට රජුරෝ දැඩි වෛරයකින් පෙළුණා. පෙළිලා රාජසභාවට ආපු වෙලාවේදී මේ මීගස්තැන්නේ අධිකාරමත් රජුරවන්ට අසීමිත සම්බන්ධතාවයකින් හිටිය කෙනෙක්. රාජපාක්ෂික භාවයේ උපරිම වශයෙන් තිබුණු කෙනෙක් මීගස්තැන්නේ අධිකාරම. එතුමාට කීවා රජුරෝ කොච්චර මෙයාට හිතවත් හිටියද කියලා නම් මාමණ්ඩි කියන තත්වයට ආමන්ත්‍රණය කරන්න හිටියේ මීගස්තැන්නේ අධිකාරමට. රාජසභාවට ආවම කිව්වා මාමණ්ඩි මගේ කඩුව මගේ මගුල් කඩුව මේ එක්කෙනෙකුට විතරක් නෙමෙයි මුවහත තියෙන්නේ ඕන කෙනෙකුට මේ මගේ කඩුවේ මුවහත තියෙනවායි කියලා. ඒ කිව්වහම මීගස්තන්නේ අධිකාරමත් ඒ වගේම එඩිතර පුජ්‍යලේ මේ නිකන් නිවටව නෙමෙයි මේ හිතේ රදල මිනිස්සු යම් යම් වැරදි වැඩ කරලා බලයක්ද මීගස්තන්නේ අධිකාරම කිව්වා රජතුමනි මේ මගේ කඩුවත් ඒ වගේ හොඳට මූණස තියෙනවායි කියලා. එතකොට ඒක හොඳ එඩිතර කතාවක් නේ. ඒ එහෙම කියලා මීගස්තැන්නේ අධිකාරම ගෙදර ගියා. ගෙදර ගිහිල්ලා මේ ශෝකෙන් මේ කරපු මේ අපරාධ ටික සේරම සිහිපත් කර කර මේ විදිහේ මේ රට අපේ රට නැති වෙනවා අපිට කියලා බොහොම ශෝකෙන් ලෙඩ වුණා. ලෙඩ වුණාට පස්සේ බෙහෙත් බොන්න නැතුව මම මැරිච්චාවි කියලා හිටියා. ඒ ඉන්නකොට රජුරුව ගිහිල්ලා මාමේ මේ බෙහෙත් ටික බොන්න කියලා බෙහෙත් ඌරක් මීගස්තැන්නේ අධිකාරමට පෙව්වා. පෙව්වහම ඒක කටේ තියාගෙන ඉඳලා රජුරෝ ගියාට පස්සේ ඒ බෙහෙත් උගුර පඩිකමට දැම්මා. පඩිකමට දාලා බෙහෙත් බොන්නේ නැතුව මීගස්තැන්නේ අධිකාරම මැරුණා. මෙන්න මේ වගේ වටිනා තව ගොඩාක් තියෙනවා මේ පිළිබඳව කියන්න. මෙන්න මේ වගේ වටිනා පුජ්‍යලින්ගේ ජීවිත විශාල වශයෙන්ම මේ රජුරෝ විනාශ කළා. මේ වඩුග රජුට තිබුණේ නැහැ මේ ඔය මේ ආගම ලැබ මේ රජකම ලබා ගැනීම ලංකාවේ බෞද්ධයෙකු විය යුතුයි කියන මේ රාජනීතිය පළමු වෙනියකන අපේ වගන්තිය. ලංකාවේ රජ කෙනෙක් විය යුත්තේ බෞද්ධයෙකුය කියන නීතිය. ඒක තමයි පෙරසිරිත පළමු වෙනියක. එතකොට ඒ නීතිය අනුව මේ කන්නසාමි බෞද්ධයෙක් බවට පත් වුණා පන්සල් සමාදන් වෙලා. ඒ වුණාට බෞද්ධ කම හදවතේ තිබුණේ නැහැ. කරුණා මෛත්‍රියේ ගුණ ධර්ම කුත් තිබුණේ නැහැ. අර වඩුග බලය මේ ක්‍රියාත්මක කරන්න හැම වෙලාවෙදිම තමන්ගේ පිරිස රැකගන්න නිලමෙවරුන්ගේ මේ එකමුතුව දිගට ගියොත් මෙයාට ඉදිරියට ගෙනියන්න බැරි වෙයි කියන බය මේ රජුරට තිබුණා. මේ රජුරුව උමතුවෙන් හිටියා මේ උමතු රජෙක් කියන අදහස් දැම්. දැන් සුරපුරු මහත්තයා මේ වැඩසටහන අවසන් කරන්න ඕන මෙල තියෙද්දි මට මතක් වෙන්නේ දැන් මේ රජුරුව උමතුයි කියලා මේ රජුරුවන්ගෙන් මේ කිරීටේ අරගෙන ආයෙත් පැවරුවේ තවත් උමතු රජ කෙනෙකුට නේ. තුන්වෙනි ජෝර්ජ් රජුරුව. තුන්වෙනි ජෝර්ජ් රජුරුව අනේ ඒක බොහොම අලංකාර රජ කෙනෙක් ඒ රජුරුවන්ගේ ඡායාරූපයක් දැකලාම කතා කරන්න පුළුවන් හැබැයි හිතන්නත් බෑ පිස්සුයි කියලා. ඔව්. කියන්නකො මට වෙච්ච දේ 1760. ආ ඕන් ඉන්නේ. ආ 1760 රජ වුණා 1820 මැරුණා. අන්තිම අවුරුදු 10 පිස්සු. ඒක අපන්න විශේෂ මාලිගාවක් හදලා වට කරලා දාලා රජුරුවන්ට සත්කාර කරලා තිබුණා. පුතා හතරවෙනි ජෝර්ජ් තමයි රාජ්‍ය විචාලේ. කතාව එකතැනක තියෙනවා මෙයා කොච්චර පිස්සුව වැඩි වුණාද රජ මාලිගාවේ මිදුලේ තිබිච්ච ඕක් ගහකට පැය 3ක් ලෙක්චර් කෙරුවලු බැවේරියාවේ තානාපති කියලා හිතාගෙන. මේවා ජන කතා නෙමෙයිනේ සත්‍ය කතාවනේ. ඒ වගේ යුරෝපයේ එහෙම පිස්සු හැදිච්ච රජවරු සැහැණ ප්‍රමාණයක් හිටියා. දැන් අපේ හාමුදුරනේ අපේ මහාචාර්යතුමියනේ සුරත් පෙරේ මැතිඳුනේ අපේ කාලය හමාර වෙලා තියෙනවා. ඒ නිසා බොහොම ඉක්මනින් මේ කාලය ගත වුණා. අපි තාම කතා කළේ මේ වගන්ති 3ක් ගැන පමණයි. හතරෙන් වගන්තියට ගොඩ නැගුණෙත් නැහැ. ඒත් එක්කම සූර්යපුරු මහත්තයා තව වගන්ති බොහොමයක් අන්න ඇවිත් තිනවා ලෝකයේ මේ සමකාලීනව සිද්ධ වෙච්ච ගිවිසුම් පිළිබඳ. ආ වයිටන්ගේ ගිවිසුමත් මම එහෙන් දැක්ක ගිහිල්ලා 1822 නවසීලන්තයත් එක්ක ඇති කරගත්තු ගිවිසුම හැම තැනකම ඒ රාජ්‍යත්වයේ තමයි ඔවුන් භාවිතාවට ගන්නේ. ඒ රාජ්‍යත්වය Tamanter රතු කර ගැනීම සඳහා. එහෙමනම් අපේ කාලය අදට හමාරයි. අපි නැවතත් ලබන සතියේ සඳුදා රාත්‍රී 10ට හමු වෙනවා. තවත් තොරතුරු බොහොමයක් අපට ලැබෙන්නට තියෙනවා. ඒ සිළු තොරතුරුත් සමග මහනුවර යුගයේ මේ ගිවිසුම් පත්‍රයෙන් මෙපිටට කොහොමද ඉංග්‍රීසීන් මේ රට පාලනය කළේ, යටත් විජිත මානසිකත්වයේ අපේ රටේ පුරවැසියන්ට ඇතුළත් කළේ කොහොමද, ඉන්ජෙක්ට් කළේ කොහොමද කියලා, එන්නත් කළේ කොහොමද කියලා දැක බලා ගන්නට අපි මහා සිංහලයේ වංශ කතාවේ යටත් විජිත කොටසට එක්හවෙමු. එහෙමනම් තව සතියකින් යලිත් හමුනතුරු ඔබ හැමතෙමත් මේ පැමිණි හැමෝටමත් ස්තුතිවන්ත වෙලා නැරඹුව ඔබ හැමතෙම ආවඩා ආයුබෝව වේවා.